2016 වසරේ දෙවැනි මාසේ 4 වෙනිදා ලංකාවේ සම්මතයක් වශයෙන් නිදහස සමරන දවස. හොරෙක් ඔබේ බෑගේ උදුර ගන්නවා. උදුර ගත්තට පස්සේ ඔබ පස්සෙන් එළවනවා. එළවනකොට හොරාට බේරෙන්න බැරි තැන බෑග් එක දාලා දුවනවා. ඔබ ඒක අහුලන් එනවා. හැමදාම බෑග් එක අහුලගත්ත දවස කේක් කපලා සමරනවා. මං හිතන්නේ ඔබේ බෑග් එක ඔබ මහුලගත්ත දවස කේක් කපලා සමරන්න අවශ්‍ය කරන්නේ නැහැ. කොහොමත් මේක නිදහස් රටක්. කවුරුත් නිදහස දෙන්න ඕනේ නැහැ. රටට ජාතික දිනයක් දෙන්න ඕන. කවුරුත් අපිට නිදහස දෙන්න ඕනේ නැහැ. මේ රට ශ්‍රී ලංකාවනේ. ඒක වහල් මානසිකත්වය අප්ඩේට් කරන දවස. ඒකට කියන්න ඕනේ හැමදාම වහල් මානසිකත්වය. තව තවත් අමතක වෙන්න දෙන්නේ නැහැ. පරම්පරාවෙන් පරම්පරාවට ඒක අප්ඩේට් කරනවා. ඒක අපේ තියෙන තවත් දුරවල කම් වලම තවත් ලක්ෂණයක්. ජාතික දිනයක් තියෙනවා. හරි. හැබැයි අපේ නිදහස අපි දන්නවා තියෙන්නේ කොතනද කියලා. ඒ නිසා අපේ නිදහස සමරන්න අපි සහභාගී වුණා. අපේ නිදහස තමයි අපි නිදහස් වෙන දවස. නැත්තම් අපිටත් නිදහසක් නැහැ. අපේ නිදහස අත්පත් කරගන්න අපි මේ සටන් වදින්නේ මායා සමග, මනස සමග. මම සමග මම සටන් වදිනවා. ඇයි? මාත් නැති වෙච්ච අවිද්‍යාව දුරු කරන්න, විද්‍යාව පහළ කරගන්න. අවිද්‍යාව දුරු කිරීමම විද්‍යාව. විද්‍යාව කියා ලෝ දෙයක් නැහැ. ඒක ස්වභාවික දෙයක්. අවිද්‍යාව කියා දෙයක් ලෝකෙ තියෙනවා. ඒ නිසා විද්‍යාව කියලා දෙයක් ભેදණය වෙනවා. නමුත් අවිද්‍යාව නැති තැන විද්‍යාව. භෞතික විද්‍යාව අනුව නෙමෙයි මේ ලෝකෝත්තර දර්ශනය. මමත් බොහෝ කාලයක් මගේ නිදහස සෙව්වා. ඒ නිදහස ලබා ගැනීම සඳහා අනේක විද සටන් කළා. විවිධ භාවනා ක්‍රම වලින් මේ නිදහස ලබන්න පුළුවන් දැයි කියලා සෙව්වා. මගේ ගෞතම බුදුහාමුදුරුව මුලින්ම මේ සටන කළා. එහෙම සටන් කරලා කරලා අවසානයේ තනිවම කල්පනා කළා, කොහොමද මම මේ විද්‍යාව උපදවා ගන්න ඕන කියලා. වෙනතුන්ට මම මේක කලින් මේ ගැන පැහැදිලි කරලා දීලා තියෙනවා. නමුත් මම ഇതുව අද පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේගේ නිවර්වාණ ගාමී ප්‍රතිපදාව ලස්සනට පෙන්නන මේ කතාව තමයි සස්සති. දැන් අපි ගමු පළවෙනි සතිය ගමුකෝ. පළවෙනි සතියේ මොකද? බෝමැඩ මුල වැඩ ඉන්නවා. මම බලන්නකෝ මේකේ මේ අසිරිමත් දර්ශනයක් තියෙන්නේ කියලා පොඩ්ඩක් හිතන්නකෝ. මොහොතක් කල්පනා කරලා මේ බුදු චිත්‍ර නෙමෙයි කියලා. ඊට පස්සේ දෙවෙනි සතියේ මොකද කරන්නේ? බෝගහ ළඟින් නැගිටලා බෝගහ දිහා බලනවා. එතකොට මොහොතක් හිතලා බලන්න ගහ යට සාමාන්‍යයෙන් ඉතින් හේවන ලබා බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ගහ යටටම වෙලා ඉන්නේ කොහේ? ඒ ගහ දිහා බලන් ඉන්නේ එතකොට පැත්තකට වෙලා. හරි. දැන් අපිට දීපු සංකල්ප වල තියෙන දුර්වල තමා ඕනනම් කියලා දෙන්න. මේ තාම මෙතන බුදුහුනේ නැහැ. මේ ඉන්නේ සද්ධාර්ථ කුමාරයා. තේරුණා නේ මේ යන ගමන? මේකෙන් ඔබේ දහම තේරුම් ගන්න. ඔබත් මේ වෙනකොට ගහ යට වාඩි වෙලා ඉන්නේ. එන්න දෙවෙනි පියවරට නැගිටින්න. නැගිටලා වාඩි වෙලා ඉන්නේ කොහෙද කියලා බලන්න. ආදෙවිද ඔබ වාඩි වෙලා ඉන්නේ කොහෙද කියලා බලන්න. ඒ වාඩි වෙලා ඉන්නේ කොහෙද කියලා බලුවට පස්සේ ඔබට හම්බ වෙයි අනේ මෙතන මම නෙමෙයි මෙතන දෙන්නෙක් ඉන්නවා. විඥාන දෙකක් තියෙනවා. එකක් කාය විඥානය අනිත් එක මනෝ විඥානය. කාය විඥානයේ සමග ඇතිවන ප්‍රඥාව මනුෂ්‍යත්වයට එක්ක උපදින ඒ උත්තරීතරත්වය සාංශාරික විඥානයේ මනෝ විඥානයේ තියෙන ඇවිල්ල. මෙන්න දෙන්නෙකුට කතිකාවක් කරන්න අවස්ථාව ලැබෙනවා. මොකද්ද? රුවන් සක්මන් හෙවත් බුදු කෙනෙක් මවාගෙන ඔබටත් මේ කාර්යයේ යෙදෙන්න සිද්ධ වෙනවා. මෙයත් එක්ක කතා කරන ඔබ කවුද? මම කවුද? ඔබ කොහොමද හැදුනේ? මම මමී කියන්නේ කොහොමද? ලොකු ධර්ම සාකච්ඡාවක් ඔබට ඔබ සමග කරන්නට සිද්ධ වෙනවා. පැහැදිලිනේ? ඔබට ඔබ සමග ලොකු කතිකාවක් කරන්න වෙනවා. මේ කියා දෙනව නෙමෙයි, මේ සරලව ඉස්සෙල්ලා පුංචි විග්‍රහයක් කරනවා පමණයි. ඊට පස්සේ අපි ආවා තුන්වෙනි සතියේ කතිකාවත් එක්ක. ඔන්න කතිකාව කරගෙන යනවා. කරගෙන යද්දි වෙන්නේ එනවා මේ ලෝකේ ලස්සන වසඟ. මොනවද? කවුද? කවුද මේ මාර දුවරු තුන්දෙනා? ඔව්, තණ්හා රති රාග එනවා. බුදු කෙනෙකුට තණ්හාවක් තියෙනවද? රතියක් රාගයක් එනවද? එන්නේ නැහැ. එහෙනම් තාම බුදු වෙලා නැහැ මෙතන. මෙතනත් තාම බුදු වෙලා නැහැ. මේ ආනන්ද හාමුදුරුවන්ගේ විකෘතිය මේක ගණන් ගන්න එපා කවුරුත්. හරිද? මේ තාම බුදු වෙලා නැහැ. මේ විකෘතිය කවුරුත් පිළිගන්න එපා. තණ්හා රති රාග එනවා. මේ දෙන්නත් එක සාකච්ඡා කරගෙන යද්දී ඔගොල්ලෝ පිරිසක් ඉන්නවා මෙතන. දැන් දෙන්නත් එක සාකච්ඡාව කරගෙන යන අය එනවා. මේ තණ්හා රති රාග සොඳුරු මිහිරි දේවල් හැටියට තමයි පෙන්වන්නේ. හැබැයි මාර දూరు හෙවත් අවිද්‍යාව මෝහය අන්ධකාරය තමයි මේ ලස්සනට පේන්නේ නේද? කොච්චර දේවල් පේනවද මේ අමිහිරි දේවල් මිහිරි විදියට. දැන් හතර ඒක කොච්චර වර්ධනය කළාද කියනවනම් විමුක්ති අසහෙවත් මුත්තලිංග නාගරාජයා පොළොවෙන් මතු වෙනවා. ඒ කියන්නේ තම අධ්‍යාත්මය තුලින් විමුක්ති ඇස. තණ්හා රති රගා විතරක් නෙමෙයි අනේක විද මාර බලවේගෙහෙවත් ක්ලේශ ධර්මියෝ තමන් පසුපසෙද්දී. මේ නාගේ කියලා කියන්නේ ඍජු ප්‍රතිපත්තියක්, හොඳ සිහියක්. නාගයට හොඳ මතකයක් තියෙනවා කියලා සංකල්පෙකුත් තියෙනවා. හොඳ සිහියක් වෙලාගෙන ආවරණය කරගෙන ඉන්න මොනවද? මාර වැස්සෙන් නොතෙමෙන්න. ඔබ ළඟත් ඉන්න මේ මුත්තලිංග නාගරාජයා පැන නගින්න ඕන නේද? ඒක ඩිංගක් සැරයි. ඇයි? හතුරු බලවේගයක් ආවොත් Tamanට පහර දෙන සුළුයි. මාරේකටවත් බය නැති හරි එඩිතර මනසක්. ඒ නිසා මේ මුත්තලිංග නාගරාජයා අවශ්‍යයි. හරිනේ? ඒකෙන් තමයි ඒ විමුක්ති ඇසින් ඒ විමුක්ති ඥාණයෙන් තමයි ගුණයෙන් තමයි ඒ ගුණය තමයි මේ කලාකරුවා මේ පෙන්වන්නේ. එහෙම නැතුව ලයික් නෙමෙයි. පැහැදිලිනේ? දැන් මේක විකෘතිය. පැහැදිලිව මම කියන්නම්කෝ. පස්වෙනි එක මේකෙන් ආරක්ෂා කරගෙන දිගටම වඩාගෙන යනවා. නොසෙල්ලි. නැත්තම් සමහර අය නම් වැටෙනවා. කෙලෙස් ඇස්සට තෙමෙනවා. තෙමිච්ච ගමන් බරට බනහන් එන්නේ නෑ. ඒගොල්ලෝ ගෙවල් වල නතර වෙනවා. ආන්න ඒ මග දිගටම යෑමේ ප්‍රතිඵලයක් හැටියට දැන් ලැබෙනවා මොකද්ද? මෙන්න රාජායතනය. මෙන්න බුදු වෙච්ච අවස්ථාව. එතන හැමනම් මේ රාජායතනය එතන තිබ්බනම් නාගෙක් ඇවිල්ලා වට කරනකන් ඉන්න ඕනේ. මේක ඇතුළට වෙලා ඉන්න තිබ්බා. ඇත්තට ගෑත් තිබ්බනම්. මේ මොකද්ද? මේ කලාකරුව මේ නිර්මාණය කරන්නේ මොකද්ද? බුද්ධත්වය. මෙන්න රාජායතනය. මොකද්ද රාජායතන කියන්නේ? බුද්ධ රාජ්‍යයේ ආසනය. මේ පේන්නේ හොඳටම. බුද්ධ රාජ්‍යයේ ආසනය පෙන්වුව රජමැදුරක ආසනයක සමානාත්මක ස්වරූපයකට ගෙනල්ලා මෙන්න බුදු වෙන තැන ලෝතුරා බුදුහාමුදුරුවෝ. බුදු වුණාට පස්සේ එතනින් එහාට ලෝ වැඩ පිණිස කටයුතු කිරීම හේවත් මේ සත්වික සතිය. බුදුවරයෙක්ගේ අවස්ථා බුද්ධත්වයේ ලබන්නා වූ අවස්ථා ප්‍රධාන හතක් අපූර්ව විදියට නිර්මාණය කරලා මේ විදියට අපිට ලෝකට දායාද කරපු ඒ කලාත්මකේ නිර්මාණය අපි හරියට තේරුම් ගත්තොත් මේකෙන් නිවන් දකින්න පුළුවන් කියන එක මම කියන බුදු කතාවක් නෙමෙයි. ඒ නිසා ඊට පස්සේ ගහත් දිහා බලාගෙන ඇස් දෙක අන්ධ කරගන්න එපා. ඇස් පියහෙල නැතුව ඉඳලා වෛද්‍ය විද්‍යාත්මකව ඇස් පියහෙල නැතුව හිටියොත් ඇස් අන්ධ වෙන්නට පුළුවන්. ඇස් යෙලි ගිහිල්ලා පුපුරා යන්නට පුළුවන්. ඒ නිසා ඒක කිසිසේත්ම කළ යුතු දෙයක් නෙමෙයි. ප්‍රායෝගික නැති විද්‍යාත්මක නැති දෙයක් ගහක් දිහා බලාගෙන හිටීම ගහකට කරන ගෞරවයක් නෙමෙයි. ගහකට වතුර ටිකක් දාන පොර ටිකක් දාන ගහ කපන්නතෝ ඉන්න. එහෙම කළාම හොඳයි. බුදුහාමුදුරුව කළගුණ සැලකීමට එහා ගියපු කළ යුතු දේ කරන්නට උගන්වපු උත්තමේ. ඒ නිසා අපි අවිද්‍යාත්මක තේරුම් ගත්ත ගොඩාක් දේවල් අපි නිවැරදි කරගන්න ඕන. ඒත් මම මේ කිව්වේ විකෘතියක්. සම්මතියේ දින දෙයට වඩා වෙනස් වූ දෙයක් හෙවත් විකෘතියක්. ඒ විකෘතිය හොඳ නම් අපේ විදියට බාර ගන්න එපා නම් ආකට දාන්න. ඒක කිසි ගැටලුවක් නැහැ. මම බාර ගන්නවා ඒක විකෘතියක් කියලා. පින්නතුනේ දැන් හරිනේ. දැන් ඔබත් යන සස්සතේ. ඔබත් යන සස්සතේ. ඔබත් යන සසතිය. ඔබ අනිවාර්යෙන් ඉන්න තැනින් නැගිටලා හැම විටම බලන්න ඉන්නේ කොහෙද කියලා. හැම විටම ඔබත් සමග ඔබ සාකච්ඡා කරා. ඒකත් එක එක නෙමෙයි. මේක වරින් වර මාරු වෙවි තියෙන්න ඕන. දැන් අපි හිතනවා ආර්ය අෂ්ටාංග මාර්ගය එකින් එක කරන්න ඕන කියලා. ඒක වැරදි. එකට වර්ධනය වෙන්න ඕන. ඊළඟට අපි හිතන සීල සමාධි ප්‍රඥා වෙන වෙනම කරන්න ඕන කියලා. එහෙම නෙමෙයි. අපි ඒක එකට වර්ධනය වෙන්න ඕන. ඈ අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙන වෙනම කරන්න ඕන කියලා. එහෙම නෑ. ඒක එකට සිද්ධ වෙන දෙයක්. බෝධිපාක්ෂික ධර්ම වෙන වෙනම මේ බෝධිපාක්ෂික ධර්ම වඩ아가ගෙන යන්න ඕන. එහෙම නෑ. පාර මේව එකට එක මොහොතක අවශ්‍ය කරන මොහොතේදී උපකාරක කරගෙන වැඩෙන්න ඕන, දියුණු වෙන්න ඕන ධර්මතා කියලා පිළිගන්න ඕන. හොඳයි. දැන් ඔබ අහන්න පුරුදු වෙලා ඉන්නව නම් වහා මේක අයින් කරලා දාලා විමසන්න පුරුදු වෙ. දැන් ඇහුව ඇති විමසන්න. ඔබ ඉන්න තැනින් නැගිටලා ඔබ වාඩි වෙලා ඉන්නේ කුමන ආසනයකද කියලා බලන්න. ටික වෙලාවක් විමසන්නකෝ. මම විමසන්න ඉඩ දෙන්නම්. හැම දෙයක්ම හොඳ හෝ නරක හෝ මිහිරි හෝ අමිහිරි හෝ ඒ ඔබේ අවබෝධයේ වෙනස උපකාරක වෙන දෙයක්මයි. ඒ නිසා ඔබ ඉන්න තැනින් නැගිටලා ඔබ ඉන්නේ කොහෙදයි බලන්න. හැබැයි හොඳින් තේරුම් ගන්න එක. මේ ලෝකයේ නොයෙකුත් විද්‍යාවන් තියෙනවා. ශාස්ත්‍රීය දේවල් තියෙනවා අපිට ඉගෙන ගන්න. වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න පුළුවන්. තාරකා විද්‍යාව ඉගෙන ගන්න පුළුවන්. භෞතික විද්‍යාව ඉගෙන ගන්න පුළුවන්. නමුත් ඔබ දන්නවද නිර්වාණ ධර්මයේ ඉගෙන ගන්න බෑ. ආර්ය ධර්මය ඉගෙන ගන්න බෑ. එහෙමනම් අපි ඉගෙන ගත්තේ ඒ ඉගෙන ගත්තේ සියල්ල පුතඥන සිතෙහි ස්වභාවය සහ මානසික ප්‍රභේදය. ඒකක්වත් ලෝකෝත්තරත්වයක්වත් ධර්මයක්වත් නෙමෙයි. ධර්මයේ තියෙන්නේ පරිබාහිරව. පුතජන සිතෙහි තියෙන චිත්තකාණ්ඩ ප්‍රභේදනය ඉගෙන ගත්ත කියන්නේ ඒ පුතජන විෂයක්. පුතජන සිතක් සාපේක්ෂිතව හඳුනා ගැනීම, ගණනය කර ගැනීම. රහතන් වහන්සේට ත්‍රිවේදනා නැහැ. මාර්ගඵලලාභී කෙනා ත්‍රිවේදනාව ඉක්මවල තියෙන. එයාට ත්‍රිවේදනා ගැන හඳුනා ගැනීමට අවශ්‍ය නැහැ. වේදනා 108 ආකාර හිමි ඉගෙන ගන්න ඕනේ නැහැ. එයාට අවශ්‍ය කරන්නේ මේ වේදනාවේ Nirodhaya ප්‍රත්‍යක්ෂ කරගන්න. අපි මේ වේදනා ප්‍රවේදන ඉගෙනගෙන ගියා, මේ වේදනාවන්ගේ Nirodhaya ඉගෙන ගත්තේ නැහැ. එහෙම නැත්නම් ඒ ප්‍රත්‍යක්ෂ කරගත්තේ නැහැ. ඔන්න දුර්වලතාවය. මාර්ග දෙකක්. යන්න ඕන පැත්තට නෙමෙයි ගියේ වෙන පැත්තකට. දැන් ඔන්න අපිට ආපහු හැරිලා යන්න සිද්ධ වෙනවා. වේදනා ස්වરૂප හඳුනා ගන්න නෙමෙයි වේදනාවන්ගේ Nirodhaya හඳුනා ගන්න. දැන් මේ ඒකට උත්සාහ කරන්න. Nirodhaye මොනවා හරි අහු වෙන්න ඕන වරක්, එහෙම නැත්නම් ලොකු භාණ්ඩයක් වගේ එකක්, ලොකු බරකට ලොකුවට යමක් අහු වෙන්න ඕන කියලා හිතන්න බැහැ කාටවත්. එහෙම හිතුවොත් ඒක Nirodhaye නෙමෙයි. Nirodhaye තුල අපිට හසු වෙන දෙයක් නැහැ. ඒ හසු නොවීමම තමයි Nirodha මාර්ගය කියලා කියන්නේ. සංඥාවක් හසු වෙන්නේ නැහැ. සංඛාරයක් හසු වෙන්නේ නැහැ. විඥානයක් හසු වෙන්නේ නැහැ. වේදනාවක් හසු වෙන්නේ නැහැ. නිර්වාණ ධර්මයේ ඒ මාර්ගයේ අවේදීතයි. එහෙමනම් අපි නිරන්තරයෙන් අපේ මනස පුරුදු වෙලා ඉන්නේ මොකකටද? වේදනාවක් ඔස්සේ ගමන් කරන්න. වේදනාවක්මයි හොයන්නේ. සැප වේදනාවක් හොයන්නේ. හැබැයි වේදනාවක් හොයන කෙනෙකුට පුළුවන්ද නිවන් ධර්මය හොයන්න? බෑ. එයා තේරුම් ගන්න ඕන මේ වේදනාවන්ගේ නිදහස් වීම තුල තමයි මට නිවන තියෙන්නේ. වේදනාවන්ගෙන් තොර වූ තැන, වේදනාවන්ගෙන් නිදහස් වූ තැන මේ ලෝකේ කොහෙද තියෙන්නේ කියලා අපි හොයන්න ඕන. මේ ධර්මය මනසට දෙනකොට මනස මොකද කියන්නේ? මේකනම් තේරුම් ගන්න බැරි එකක්. මේකනම් කවදාවත් තේරුම් ගන්න එකක් නැහැ කිසිම මිනිස්සෙක. මේකනම් අපිට විශේෂ වෙන දෙයක් නෙමෙයි. ඒක අපි පිළිගන්නවා. ඇයි පිළිගන්නේ? මේක අදිචිත්ත අදිඥාන ලෝකෝත්තර ඥාන මට්ටමක් නිපදවලා අවබෝධ කරගන්න දෙයක් මිස ඇත්තෙන්ම ලෞකික ඥානයකට මේක අවබෝධ කරන්න පුළුවන් කම නැහැ. ඒ නිසා යමෙක් හිතනවා නම් ඥානය කියන්නේ සීමා සහිතයි, ඒක ඉන්ද්‍රිය විෂයට සීමා සහිතයි, ඉන්ද්‍රිය විෂය ඉක්මවා නම් යන්න බෑ කියලා යමෙක් හිතනවා නම් එයාට කවදාවත් අවබෝධ කරගන්න බෑ. යමෙක් හිතනවා මට මේ ඉන්ද්‍රිය විෂය ඉක්මවන්න පුළුවන්, අතීන්ද්‍රිය ඥාන ලෝකෝත්තර ඥාන කියලා දෙයක් ලෝකේ තියෙනවා, මේක අවබෝධයෙන් සැනසෙල්ලෙන් ලෝකේ ජීවත් වෙන පිරිසක් ඉන්නවා, මේක දේශනා කරන උත්තමයා මේ පිළිබඳව අවබෝධයකින් මේක දේශනා කරන්නේ, ලෞතර බුදුහාමුදුරුව මේ ඉන්ද්‍රිය විෂය ඉක්මව ලෝකෝත්තර ඥානය ප්‍රත්‍යක්ෂ කරලා තියෙනවා, ඒද මටත් අවබෝධ කරගන්න පුළුවන්, ඒ ආකාරයෙන් මටද පරිවර්තනය විය හැකියි කියන විශේෂ අධිචිත්ත අධිඥාන බලයක් යොදන කෙනෙකුට මේක අවබෝධ කරගන්න පුළුවන්. කෙනෙකු හිතනවා නම් ඉන්ද්‍රිය සාපේක්ෂිත දේ පමණයි ලෝකේ තියෙන්නේ කියලා. එයාට නම් කවදාවත් නැහැ. ඉන්ද්‍රිය සාපේක්ෂිත නොවන, සමාන නොවන, ඉන්ද්‍රිය විශේෂ නොවන දේවල් ලෝකේ තියෙනවා. නමුත් වරද් දෙකක් උත්සාහ කළා මුකුත් අහුවෙන්නේ නැහැ කියලා අතහරින පිරිසක් ඉන්නවා. ඒක හරියට පින්නතුනේ දැන් ඔබ අත ඔස උඩට ඔසවලා පොඩ්ඩක් කරකැව්වොත් එහෙම ඔබට මොකද අහුවෙන්නේ? මොකවත් නැහැ. හැබැයි තා ඔබ අඩි 9ක් උස වුණාන ඔබේ අත ඔබට සිහිලෙම අහුවෙනවා. ඒ නිසා ඔබේ අතේ දුරට චුට්ටක් ධර්මයේ දිහා බලලා ඉවර වෙලා තීන්දුවක් තීරණයකට එන්න එපා. මේකේ මොකවත් නෑ කියලා තාජුට්ටක් තමයි ඥානෙ දිගු කරලා බැලුවොත් ඔබට ධර්මයේ මුණ ගැහිවි, අවබෝධය ඇති වෙවි. අපි මේ ආර්ය මාර්ගයේ තමයි දියුණු වෙන්නේ. එහෙත් කිලෝමීටර් දෙකක් විතර ඉස්සරහට ගිහිල්ලා කෝතාම දලදා මාලිගාව පේන්නේ නැහැ. අර පොඩි ළමයි එහෙමනේ. කොහෙද යන්නේ අම්මේ කිව්වම අපි පුතේ දලදා මාලිගාව බලන්න යනවා. චූටි දුරක් ගියාම කෝතාම නැහැ දලදා මාලිගාව. කියලා පොඩි ළමයි අහනවා. ඉතින් අපි කියනවා අම්මලා තාත්තලා නෑ පුතා තව දුරයි කිලෝමීටර් 100ක් විතර තව යන්න ඕන. ගොඩක් දුරද? ඔව් ගොඩක් දුරයි. ඉතින් මේ ළමයින්ටත් කියන්න තියෙනෙමයි පොඩි දුරක් ගිහිල්ලා උනේ නිතාම මට ඒක අවබෝධ වුන්නේ නෑනේ. මම තාම ඔය කියන தත්ත්වෙ මට පේන්නේ නෑනේ. කොහොම යන්න ඔය මාර්ගය තුල යන්න තව ටිකක් දුරයි. ඔබේ ඥානේ ගුණේ කැපවීමේ තියෙන தත්ත්වය අනුව ඔබ ඒ උත්තරීතර දලදා මාලිගාව හෙවත් මේ අසංකාරික වූ නිරෝධ සහගත වූ අවේදීත වූ ලෝකෝත්තර වූ ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ ඒ අපූරු නිවන් පුරය ඔබට හමු වේවි. නියුණු සැනසුණු ප්‍රදේශය. ඒ ප්‍රදේශයට ඇතුල් වුණාට පස්සේ තමයි නියම භාවනාව තියෙන්නේ. ඊට පස්සේ තමයි යාට භාවිතා කරන්න දෙයක් ජීවිතේ ලැබෙන්නේ. ඒ කියන්නේ ජීවත් වෙන්න නිවහන එතන තමයි තියෙන්නේ, නිවන් පුරය. එතෙන්ටපත් වෙච්ච නැති හැමෝම නිවහනක් නැති මිනිස්සුව හා සමානයි. නිවහනක් ඇති කෙනෙක් බවට පත් වෙන්නේ ඔබ ධර්ම අවබෝධයට පත් වුණොත් පමණයි. එහෙමනම් මෙහා තියෙන්නේ නිවහනක් තනා ගැනීමට ධර්ම උත්සාහය. සොයා ගැනීමට ධර්ම උත්සාහය. ඇත්තටම බලන්න ඔබේ මනසට නිවහනක් තියෙනවද කියලා. පුතජන භාවයේ තුල නම් ඉන්නේ හොඳින් බලන්න. හිසට නිවහනක් තිබුණට හිතට නිවහනක් නැහැ. හිසට නිවහනක් නැති වුවත් හිතට නිවහනක් සොයා ගැනීමයි වැදගත්. එනිසා හිසටත් නිවහනක් තියද්දි හිතටත් නිවහනක් ලැබුණොත් ඒ සතුට, ඒ ප්‍රීතිය, ඒ පෝසත්කම, ඒ ධනවත්කම ගණන් වලින් හදන්න බෑ. විල් ග්‍රේට් මහත්යට දෙන්න බෑ. එයාට දෙන්න පුළුවන් බණ ඇහුවෝ. දේශකයාගේ පැහැදිලි වීම වාගේම ඔබගේ විමසුන් බුද්ධිය අත්‍යවශ්‍යයි. මම ඔබට කිසි දෙයක් උගන්වන්නේ නැහැ. කිසි දෙයක් උගන්වන්නේ නැහැ. මේ වචනේ අර්ථය මේකයි කියලා කියන්නේ නැහැ. ඕනම කෙනෙකුට පුළුවන් එක වචනයකට එක අර්ථයක් දෙන්න. ඒක තව කෙනෙකුට පුළුවන් තවත් විදිහකට දෙන්න. ඔබට ඒක තවත් විදිහකට තේරුම් ගන්නත් පුළුවන්. වචනවල සත්‍ය නැහැ, වචනවල ධර්මය නැහැ, වචනවල බණ නැහැ. වචනවල තියෙන දෘෂ්ටි සංකල්ප. හොඳයි නැද්ද? වචනයක් ඕනේ නැහැ. අක්ෂරයම දෘෂ්ටියක්. නැද්ද? මේක A අකුර, මේක B අකුර, මේක C අකුර, මේක D අකුර කියලා අපිට දෘෂ්ටිගත කළාය නැද්ද? මේ විදියට මේ වචන හැදෙනකොට මේ ස්වරයත් එක්ක මේ විදියට ගැලපෙන්නේ කිව්වා. ඊට පස්සේ සිංහල අකුර වලින් මේක ගැලපෙන්නේ A අකුර අ වශයෙන් එහෙම එහෙම අපිට කියලා ඊ අකුර ඈ වශයෙන් ඔහොම හැදෙන්න කෙලිවරලා අපිට කියලා දෙනවා මේ මෙන්න මෙහෙම මේක ගලපුවාම හරියනවා කියලා. සිංහල අක්ෂරත් එහෙමයි. දැන් මේ කියන්නේ ප්‍රතික්ෂේප කරන්න කියනව නෙමෙයි යම. තියෙන ස්වභාවය අඳුන ගන්න දෙයක් ප්‍රතික්ෂේප කරන්න එපා. ප්‍රතික්ෂේපයක් සිදු වෙනවා නම් ඒ කෙනා තුළ ප්‍රතික්ෂේපයේ සිදු වෙන්නේ තරහෙන්ද වෛරයෙන්ද නැද්ද? ඔව් තරහක් වෛරයක් හටගන්න ප්‍රතික්ෂේපයක් කරගන්න. නමුත් ස්වභාවය හඳුනීමේ හඳුනා ගැනීම තුළදී ඇතිවන අවබෝධය ප්‍රතික්ෂේපයක් නොවේ. ඒ නිසා ධර්මයේ අතහැරීමක් නැහැ. මම කියනවා අතහැරීමක් නැහැ, තියෙන්නේ දියවයාමක්, හෙවත් වාෂ්ප වීමක්. ඒක තමයි නියම අත්හැරීම, නියම සමු ගැනීම. හරියට ඒක ගහකින් ගෙඩියක් පැහිලා ඉදිලා පූර්ණත්වයට පත් වෙනකොට මොකද වෙන්නේ? ඉබේටම වැටෙනවා. ඔබත් මේ ලෝකේ තියෙන ධර්මතා පිළිබඳව අවබෝධය පූර්ණත්වයට පත් කරන වෙනකොට ඒවා හොඳින් පැහිලා බිමට වැටෙන්නේ. අමු ගැට කඩන්න ඕනේ. අවබෝධය පූර්ණත්වයට පත් වෙනකොට ඒවා පැහිලා වැටෙනවා. දැන් සරල කරුණ දෙකක් කියන්න පුළුවන්. කීර්තිය ප්‍රසිද්ධිය ගොඩාක් තියෙන අයට සමහර අයට කීර්තිය ප්‍රසිද්ධිය බාධාවක් වෙනවා. ඒ වගේම ඒක පිළිබඳව වැඩි තැකීමක් නැති වෙ යනවා නේද ඒගොල්ලන්ට? ඒක හිමයි. ඊළඟට ධනය, යාන වාහන, මිල මුදල් සෑහෙන තියෙන අයට, ගොඩාක් තියෙන අයට, අනේ ඒවයි මුකුත් දේවල් පෙන්නන්න අවශ්‍ය කරන්නේ, ඒව වැඩි තැකීමකුත් නැහැ, ඒව මහ පොළොවේ තියෙන දේවල් කියලා ඒ පිළිබඳව තැකීම අඩු වෙලා යනවා. බලේ වුණත් එහෙමයි. ඒ පිළිබඳව තැකීම ඇති වෙනවා. ඒ වාගේ අපේ මේ අවබෝධය පූර්ණත්වයට පත් වෙනකොට දෙනතුනේ නිරන්තරයෙන්ම ඒවයි නොවැළීම කියන එක හට ගන්නවා. මේ ලෝකයට ලබා දෙන විනිශ්චය තුලමයි අපේ වැරද්ද තියෙන්නේ. දැන් ඔබ හැම කෙනෙක්ම මේ ලෝකේ සිටින මිනිස්සු හැම කෙනෙක්ම විනිශ්චයකාරයෙක්. මාංශය කියනවා හැම කෙනෙක්ම විනිශ්චයකාරයෙක්. විනිසුරුවරයෙක්. අර උසාවියේ ඉන්නේ නේ? සාවල ඉන්න විනිසුරුවරයෙක්. ඒ වගේ විනිසුරුවරෙක් හැම මනුස්සයෙක්ම මොකද ලෝකයට මේවා මෙහෙමයි, මේක මෙහෙමයි, මේක මෙහෙම වෙන්න ඕන, මෙහෙම නොවෙන්න ඕන, මේක ප්‍රතික්ෂේප කරනවා, මේවා නිෂ්ප්‍රභා කරනවා, මේවා අනුමත කරනවා, මේවා කල් දානවා. විනිසුරුවරෙක් කරන දේවල් ඔක්කොම මතක් තියාගන්නකෝ. මේකට දඬුවම් දෙනවා, මේකට අලාභ ගෙවනවා, මේකට අත්පත් කරගන්නවා, මේක අත්හරිනවා, මුදාහරිනවා. ඇත්තටම ඔබ විනිශ්චයකාරයෙක් නෙවෙයිද? ඔබ විනිශ්චයකාරයෙක් ලෝකේ. මම කියන්නේ ඔබ ලෝකේ විනිශ්චය කර කර හිටියා, ඔබ විනිශ්චය කරේ නැහැ. විනිශ්චයකාරයෙක් තේමනේ ලෝකෙම විනිශ්චය කර කර ඉන්නවා, තමන් විනිශ්චය කරගන්නේ නැහැ. මනෝවිද්‍යාඥයෝ ඉන්නවා හැමෝගෙම මනෝ මානසික ප්‍රශ්න විසඳනවා. සමහරట్లాට මනෝ වෛද්‍යවරයෙක්ටත් මානසික ප්‍රශ්නයක් තියෙනවා. මට මගේ ළඟටම ඇවිල්ලා තියෙනවා මනෝ වෛද්‍යවරු, ඒගොල්ලන්ටත් මානසික ප්‍රශ්නයක් තියෙනවා කියලා උපදෙස් ගන්න. මානසික ප්‍රශ්න විසඳන්න ගිහිල්ලා ඒගොල්ලන්ට මානසික ප්‍රශ්න හටගෙන තියෙනවා. තමන් විනිශ්චය කරගන්න. ඔබ හැටියට මම හැටියට ධර්මයේ මුලින් අහන්න කමක් නැහැ. හැබැයි ඔබ එක තැනකදී තේරුම් කරගන්න ඕන මමත් අත්හැරලා ගමනක් යන්නට සිද්ධ වෙනවා. මම දකින්නේ හරියට අර අභ්‍යවකාශයේ බලා යන රොකට් එකක් වගේ. ඒ රොකට් එක බොහෝම ඈතට ගියාම අර මව් යානය ප්‍රධාන කොටස් මුදාහරිනව, අත්හරිනව. අත්හැරලා එතරේ ඉඳලා ආයි අලුත් පියවරක් තමයි අනුගමනය කරන්නේ ඉහළට ගියාට පස්සේ. ඒ වගේ ඔබ මමත්වයෙන් යම් දුරක් ධර්මයේ ගවේෂණය කරගෙන යන්න ගිහිල්ලා ඔබ මමත්වයට අත්හරින්න පුළුවන් තැනට එනකොට මෙතනින් එහාට යන්න නම් මම ඉන්ද්‍රියන් අත්හැරලා යන්න ඕන කියලා කල්පනා කරලා ඉන්ද්‍රයන් වලින් එහාට යන්න. දැන් භාෂාවෙන් මුලින්ම ඔබට එන්න පුළුවන් උපරිමයට ඔබ එන්න. වචන ඔස්සේ, වචන අර්ථ ඔස්සේ ඔබ ඉස්සරහටම එන්න. ඇවිල්ලා ඔබට ලැබෙනවා මේ වචනයට එහා ගියපු හඳුනා ගැනීමක් දැන් මට කරන්න වෙලා තියෙනවා. එහෙමනම් වචනයත් අතහැරලා උත්සාහ කරන්න ඕන. අය භෞතිකවාදී දෙත්ින් බැලුවොත් විඳනාත්මක ස්වභාවයක් එක්ක බලනකොට වචනෙන් අපි සංඥා මාරු කරගන්න අතර ඊට වඩා වෙනස් පැතිකඩකින් ආකල්ප මිනිස්සෙකුට හැඟීමක් දෙන පැත්ත තමයි සංගීතය කියලා නිර්මාණය වෙන්නේ. ඒක ඒ සංගීතමය ලෝකෙ. ඒක ඉන්ද්‍රිය සාපේක්ෂිත මානසික සංවේදනා ලබා දෙන තවත් වාචික භාෂාවක් නැතුව ශබ්ද භාෂාවක් බවට, රිද්ම භාෂාවක් බවට පත් වෙලා තියෙනවා. ඊටත් වඩා විශිෂ්ට හඳුනා ගැනීමක් තමයි මේ ධර්මයේ හඳුනා ගැනීම කියලා කියන්නේ. කෙටින්ම ඉන්ද්‍රිය සාපේක්ෂිත නැහැ. මම හොඳ කෙනෙක් කරගන්න උත්සාහ කරනවා. සමහර අය මම නරක කෙනෙක් කියලා හිතාගෙන ඉන්නවා. ඇත්තෙම ඔබ හොඳ හෝ නරක කෙනෙක් නොවන්න. කිසිවෙකු නොවන්න. කිසිවෙකු වන්නේ කෙසේද? ආකාර අනුගමනය කිරීමෙන් කිසිවෙකු වන්නට බෑ. ක්‍රමවේද අනුගමනය කිරීමෙන් කිසිවෙකු වන්නට බෑ. ඔබේ ක්‍රියාවලියයි ඔබව බිම දමා පාගා තිබෙන්නේ. ඔබ ඔබේ ඔබව පීඩාවට පත් කර තිබෙන්නේ ඔබේ ක්‍රියාවලිය. එසේ කියන සැනින්ම සාමාන්‍යයෙන් කල්පනා කළොත් එයාට වැටහෙන්නේ මේ කියන්නේ ක්‍රියා නොකර ඉන්න කියලා. ක්‍රියා නොකර සිටීම තුළ ඔබගේ තවත් ක්‍රියාවලියක් ආරම්භ වන වග හොඳින් දකින්න. එහෙනම් ක්‍රියා කරන්නෙත් නැතුව නොකරන්නෙත් නැතුව මම ඉන්න ඕන. ඒ ඔබගේ ක්‍රියාත්මක වන්නේ දෘෂ්ටියයි සංකල්පයයි. ඊට පස්සේ හරන ඔබ වහන්සේ කියන්නේ අපිට මැරෙන්නද? හරියට හරි මං කියන්නේ ඔබට මැරෙන්න. හුස්ම ගනිද්දි මැරෙන්න. හුස්ම නැති කරම් මැරෙන්නවා. හුස්ම ගනිද්දි මැරෙන්න. ඊට පස්සේ මම නෑනේ. ඇයි ඔබේ අපේක්ෂාව ඒක නොවේද? පණින් භාවනාවේ පණ පිටින් මැරෙනවටත් වඩා අමාරු වැඩක් ඒක නම් කියලා කෙනෙක් කියන්න පුළුවන්. ආව එහෙම වෙන්න පුළුවන්. ඒත් ඔබ ඒ අයින් කරන්නේ සැප ස්වરૂපයෙන් එන දුක. අපි හිතාගෙන හිටියා දුක වේදනාව තමයි දුක, සැප වේදනාව දුකක් නෑ කියලා. පස්සේ තේරුම් ගියා පින්නතුනේ සැප වේදනාවත් පීඩාකාරී එක, හරි දුකක්. දැන් මේ ජීවිතේට නීතියක් දානව නෙමෙයි. දැන් කෑම වේලක් කන එකට නීතියක් දානව නෙමෙයි. පැවැත්මට නීතියක් දානව නෙමෙයි. ගිනි අඟුරක් අතින් අරයි යන්න අවබෝධයෙන් පිච්චෙන්නේ නැහැ. රත්තුණු ගේතලෙන් තේ එකක් හදාගෙන බොන්න පිච්චෙන්නේ දාම හානිකර දායක ගෑස් ටැංකියක ගෑස් දැල්වලා ආහාරයක් හොයා පිහගෙන කන්න පීඩාවක් නෑ. ඇයි ඒ? අවබෝධය නිසා. ඊටාම දරුණු පිහියක් අතින් අරගෙන තමන්ගේ ආහාර පාන පිළියෙල කරගන්න හානියක් නෑ. අවබෝධය නිසා. අවබෝධයෙන් ඉනිපා ගන්නත් පුළුවන් නේ. පිච්චෙන්නේ නෑ. චේතනාහම් භික්කවේ කම්මං වදාමි මිසක් චේතනා ස්වરૂපය අනුව තමයි ඒක සුභාසුභ විග්‍රහයක් මතකට වැටෙන්නේ. චේතනාව පිරිසුදු වෙන තැනයි තමන්ගේ මනස අපිරිසුදු වෙන්නේ. ක්‍රියාව තුළ මනස අපිරිසුදු වෙනවා නෙමෙයි, චේතනාව තුළ මනස අපිරිසුදු වෙනවා. සහනශීලීත්වය නිර්වාණ ධර්මයේ ඔබ සමීපේමයි තියෙන්නේ. ඒක හරියට ඒක සැඟවිලා තියෙන්නේ කොයි විදියටද කියලා මම උදාහරණයක් කියන්නම්. ඔබේ ඇස් දෙක වගේ. ඇස් දෙක ඔබ සමීපේමයි තියෙන්නේ. මම ඔබට කිව්වොත් ඔබේ ඇස් දෙක හොයාගන්න කියලා දැන්. හම්දරණ ඉර දිහා බලන්නත් පුළුවන්, හඳ දිහා බලන්නත් පුළුවන්, වටපිටාවේ තියෙන දිහා දිහා බලන්නත් පුළුවන්. හැබැයි මට ඇස් දෙක දිහා බලන්න මමත්වය ඔය හා සමානවම සැඟවීමක් තියෙන්නේ. ඔය හා සමාන සැඟවීමක් තියෙන්නේ මමත්වය. සූක්ෂම ආකාරයකට මේක තේරුම් ගන්නව මිස තේරුම් ගන්න පුළුවන්ද? එතකොට මමත්වයේ දිහා මමත්වයෙන් බලන්න පුළුවන්ද? එහෙමනම් මං අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයේ කමරක්ද කුමක්ද? ඔබම ඔබ තුළින් විමසා උත්තරයක් ලබා ගන්න. ඔබේ ජීවිතයේ යම් යම් දේවල් ඔබ තහනම් කරගෙන ඉන්නවා. එහෙම තහනම් කරගෙන හිටියාම වෙන්නේ ඒව තහනම් වෙන්නේ නැහැ, අනුමත වෙනවා. දන්නේම නැතුව. ඔබ යම් යම් දේවල් ඔබේ ජීවිතයේ අනුමත කරගෙන ඉන්නවා. සමහර විටක ඒ අනුමතයන් තහනම් බවට පරිවර්තනය වෙන්න පුළුවන් ඉබේම. සජීවී ජීවිතයකට පින්නතුනේ කිසිදු තහනමක් නැහැ, කිසිම අනුමතියක් නැහැ. මේ ගහකොළ වැඩෙන්නේ කිසිම තහංචියක් නැතුව, කුරුල්ලෝ අහසේ පිහමන්නේ වීසා නැතුව, රඩවල් අතර පිහමිනවනේ වීසා ගන්නවද? වීසා තියෙනද පොලිසිය අල්ලලා බලනවද? මේ සංචාරක කුරුල්ලේ මූට වීසා තියෙනවද දන්නේ නැහැ. වීසා හොයන්නේ නැහැ. ඇයි? එච්චර සබාධර්මයක් තියෙනවා. ඒ සබහා ධර්මයයි අපි හඳුනගන්න ඕන. ඒ නිසා වීස නැතුව පියාමිර නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරා සකුණෝ විය පම්බජ්ජා. මේ පැවිදි බව හෙවත් මේ නිර්වාණ ධර්මයන් කුරුල්ලෙක් වගේ. එයාට තහංචි දාගෙන යා නැහැ හොඳ නරක වශයෙන්. එයා හරි ස්වභාවිකව ගලාගෙන යන ගඟක් ගලාගෙන යන මේ තහංචි තියෙනවද? කවුරුත් නඩු දාන්නෙත් නැහැ නේ ගංගොතර ගැලුවා ගඟට නඩු දාන්නේ. ගඟ ගලාගෙන යන හුලං හමන්නේ තහංචියක් තියෙනවද? නෑ, ඒක බොහොම ස්වභාවිකව තියෙනවා. විශ්වයේ අයිතිකරුවෙක් බවට පත් වුණොත් ඔහුට විශ්වයේ ඕනම තැනක ජීවත් වීමට හැකියාවක් තියෙනවා. නමුත් අපි ඉතා කුඩා බිම් කඩකට සීමා වුණොත් ඒ තැනටම ගිහිලා අපිට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. විශ්වයේ ඔබ කෙනෙක් නොවි ඔබ විශ්වයේ බවට පත් වෙන්න ඕන. නිර්වාණයට සමාන එකම එක ධර්මතාවයයි තියෙන්නේ, ඒ තමයි මේ හස. නිර්වාණය හටගත්ත දවසක් නෑ, පවතින දවසක් නෑ, නැති වෙන දවසක් නෑ. මේ අනන්ත අහසත් එහෙමයි. පෘථුවිය නෙමෙයි, ඉරහඳ තාරකා නෙමෙයි. මම කියන්නේ අහස ගැන, අසංකාරික ධර්මය ගැන. අහස කියන්නේ අසංකාරික එක. අහස පවතින දේවල් සංස්කාරක දෙයක්. අහස කියන්නේ අසංකාරක එක. මේ අනන්ත විශ්වයක මොනතරම් පටු මනසක්ද මට තියෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. ගෝලීය මානසිකත්වයක් ඇති වෙලා තියෙන්නේ. අනන්ත විශ්වයක හිමිකාරකම් ලබන්නට පුළුවන්කම තියෙන්නේ. මේ සියල්ල අතහැර නිදහස්ව, නිවහල්, කිසිදු දෙයක් නොගෙන මේ විශ්වය දිහා, ලෝකය දිහා බලන්නටයි තියෙන්නේ. ඒ ඇස පිරිසිදු වුණහම, නිවැරදි වුණහම කියන්නේ සම්මයක් ඇස කියලා. ඒකේ දෘෂ්ටියක් පවතින කම්ම කියන්නේ ඒකට ලෞකික ඇස කියලා. ලෝකීය ඇස. දෘෂ්ටි නැති වුණාම මේක ලෝකෝත්තර ඇස. මේ මේ තියෙන මස් ඇස් දෙකම තමයි, මේ ඥානෙම තමයි. පිඟානේ ඉඳුල් තීද්දි කියන්නේ ඉඳුල් පිඟාන කියලා. ඊට පස්සේ ඉඳුල් නැති වුණාම කියන්නේ නිකම් පිඟාන. ප්ලේට් එක. ඒ නිසා ඒ වගේ තමයි. ඇසේ මිත්‍යා දෘෂ්ටිය තියෙනකන් ඒක ලෞකික ඇස. අපිරිසුදු ඇස ඉඳුල් පිඟාන. ඒක පිරිසුදු වුණාම පිරිසුදු කරගන්නවා කියන්නේ දෘෂ්ටි වලින් නිදහස් වීම, සංකල්ප වලින් නිදහස් වීම. කෙලෙස් තියෙනවා තමයි, ඒවට උඩින් පැනලා අපිට අපේ ඥානයේ ගුණේ වඩ아가ගෙන යන්න හැකියාවක් තියෙනවා. පාරේ වලවල් ඔක්කොම හදාගෙන අපිට පාරේ ඇවිදින්න බෑනේ. පාරේ වලවල් වංගු තීද්දි අපි ඒවයින් අයින් වෙලා ඒව මැඩපවත්වගෙන ඒව පහු කරගෙන යනවා. මූදේ රළි නතර කරලා නව දාන්න බෑනේ. රළි වලට ඔරොත්තු දෙන නැවක් දාලා අපි ගමන යනවා. ඒ නිසා ස්වභාවය තුලින් ඔබ බලාපොරොත්තු වෙන්න එපා. සහනශීලීත්වය, ඔබේ ස්වභාවයට ඔරොත්තු දෙන්නට පුළුවන් ශක්තිය නිර්මාණය කරගන්න. අටලෝ දහම ලෝකේ නැති කරන්න උත්සාහ කරන්න එපා. අටලෝ දහමට නොසැලෙන මනසක් ඔබ තුල නිර්මාණය කරන්න. හැබැයි අටලෝ දහමට නොසැලී ඉන්න පුළුවන් පුඤ්ඤලත්ත්වය ඉවත් කරොත් විතරයි. නේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජක්කේම ඒතං මංගල මුත්තම. අශෝකං ශෝක කරන්නේ කම්පති කම්පණය වෙන්නේ. විරජං ජය පරාජය දෙක ඉක්මවු. ජය පරාජය දෙක පරාජය කළ. අහලා තියෙනවද ලෝකෙ ජය පරාජය දෙක පරාජය කරන්න පුළුවන් කියලා? ජය හා පරාජය දෙක පරාද කරන්න ඕන. කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්ත මෙච්චර අමාරු වුණේ නැහැ. මේ මං ගණිතය ඉගෙන ගත්තා මෙච්චර අමාරු වුණේ නැහැ. ගියක් හැදුවා මෙච්චර අමාරු වුණේ නැහැ. ජොබ් එකක් හොයාගත්තා මෙච්චර අමාරු වුණේ නැහැ. මේ කාර්යය අමාරු. කොහොමද? ඒක එහෙම තමයි. ඒකයි මේකේ වටිනකමක් තියෙන්නේ. ඒ වගේම ඒකේ අමාරු තත්ත්වයක් එකෙ තියෙනවා. ඒක මිල වැඩි වෙන්නේ ඒකේ කැපවීමත් එක්කනේ. නේද? මේ තියෙන අවබෝධාත්මක වටිනාකමත් එක්ක තමයි එහි වැලිය එක වැලි වෙන්නේ. ඉතින් මේ ධර්මයත් එහෙමයි, සෑහෙන කැපවීමක් කරන්න ඕන. මේක මනුෂ්‍යත්වයේ තිබෙන බුද්ධියෙන් ඥානයෙන් කෙල පැමිණෙන්නට අවසානයේ කෙලවරක් දකින්නට තියෙන ඉහළම තලය. මේට එහා බුද්ධිය දිනු කරන්න බෑ මනුෂ්‍යයෙකුට. බුදුහාමුදුරන්ගේ මේ අරිහත්ත්වයේ කියන උත්තරීතරත්වයෙන් එහා කිසිදු මනුෂ්‍යයෙකුට බුද්ධියක් ඥානයක් දිනු කරන්න බෑ. ඒක තමයි කෙලවර. ඒ නිසා තමයි ඉංග්‍රීසි වචනෙන් ඒ අයට enlightenment කියලා දාලා තියෙන්නේ. අවසාන ආලෝකය. රහතන් වහන්සේ. මේ වචනේ හරියට හරි. අවසාන ආලෝකය. ආලෝක ගොඩාක් තියෙනවා. අවසාන ආලෝකය. හින්දු භාවනාවන් වල පහළ වෙන ඒ ආලෝක නම් නෙමෙයි. ඒ චක්‍ර ආලෝක නෙමෙයි. රහතන් වහන්සේ පාවිච්චි කරන ඉන්ද්‍රිය මොකද්ද? ලෝකෙ දිහා බල. හැද කනද නාසයද දිවද ශරීරයද මනසද ඥානයද මොකද්ද පාවිච්චි කරන්නේ? මොන ඥානයද පාවිච්චි කරන්නේ? බුදුරෝ ලෝකෙ දිහා බලන්නේ මොන ඉන්ද්‍රියෙන්ද? විශේෂ ඉන්ද්‍රියක් තියෙනවා. මාත් එකට ඥාතිකම් කියනවා. මට සන්තෝෂයෙන් කියන්නේ මං ඥාතිකම් කියනවා. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ කථානායකයා නැවුණට පාර්ලිමේන්තුවේ ඇතුළේ ඉන්නවා. කුක් කෙනෙක් හැටියට හරිනේ, മന്ത്രി කෙනෙක් හැටියට හරි පොඩියට නේද, ඇමති කෙනෙක් හැටියට හරි ඉන්නවා. කථානායක නොවෙන්න පුළුවන්. ඒක ලොකු දෙයක් නෝ පාර්ලිමේන්තුවේ ඇතුළේ නේ. එයාට ඒ සුවය දැනෙනවා. ඒකේ තියෙන ආහාර පාන යට හම්බ වෙනවා. ඒකේ ඉන්න අයගේ මුණ ගැහිම සිද්ධ වෙනවා. අතීන්ද්‍රිය කියන එකෙන් තමයි ලෝකෙ දිහා බලන. මොකද්ද මේ අතීන්ද්‍රිය කියන්නේ? ඔබේ ඉන්ද්‍රියන් වලට සමාන නැතිව හැම එකෙම පොඩ්ඩක් ඉහළට ගිහිල්ලා. පොඩ්ඩක් නෙවෙයි සම්පූර්ණයෙන්ම වෙන් වෙලා. ඒකට කියනවා අතීන්ද්‍රිය ඥාන විශේෂ ඥානය. දැන් ඔබට තියෙන්නේ මොකද්ද? සාමාන්‍ය ලෞකිකත්වයේ ඉන්න කෙනෙකුට තියෙන්නේ ඉන්ද්‍රිය ඥානය. රූප ඒ විදියට මෙන වච්චෝ වගේ කවුරු හරි කියලා දුන්න විදියට එනවා. ඒක තමයි වැඩේ. මේ ලෝකේ සාමාන්‍යයෙන් කියනවා ලැජ්ජ බය දෙක තියෙන්න ඕන කියලා. එහෙම කියනවනේ පොඩි ළමයින්ටත් පුරුදු කරනවා ඕගොල්ලෝ ලැජ්ජ බයට හැදෙන්න ඕන අර එමෙහි කියලා පුරුදු කරනවා. මම අහන්න කැමති ඔය ලැජ්ජාවයි බයයි දෙකම තියෙන්නේ වැරදි වැඩ කරන අයටද නැද්ද? වැරද්දක් කරන කෙනෙකුට තමයි ලැජ්ජාව ඉන්නේ බය ඉන්නේ. වැරද්දක් ඔබ කරන්නේ නැති තැනින් ඔබ අවදි වුණොත් කිසි වෙලාවක මම ලැජ්ජ වෙන්න ඕන නැහැ බය වෙන්න ඕන නැහැ. එනිසා මම සන්තෝෂයි ලැජ්ජ බය නැති කෙනෙක් කියන්නේ එයා හොඳ කෙනෙක්. ලැජ්ජ බය තියෙනවා කියන්නේ එයාගේ ඇතුළේ හොච්චර හොඳ නැහැ. ඒ කියන්නේ විතරම බයයි විතරම ලැජ්ජයි. ආදන් වහන්සේලාට ලැජ්ජ වෙන කාරණයක්වත් කොයි වෙලාවකවත් නැහැ. බය වෙන කාරණේකුත් නැහැ. ලැජ්ජාවකුත් නැහැ. බයකුත් නැහැ. හේතුව ලැජ්ජ බය ඇති වෙන දේවල් කරන්නේ නැති නිසා. ඒ නිසා ලැජ්ජාවක් ඇති වෙන දේවල් බයක් ඇති වෙන දේවල් කරන්න තෝ හිටියාම ජීවිතේ උජුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ වගේ ඍජු බවක් ඇති වෙනෝ අනවජ්‍ය සුඛය කියන එකවත් වැරද්දක් නැති සුඛයක් ඇති වෙන ජීවිතේ. මට අවශ්‍ය නැහැ ඔබට දේශනයක් කරන්න. මට අවශ්‍ය නැහැ ඔබට බණක් කියන්න. මට අවශ්‍ය කරන්නේ ඔබව නිවැරදි කරන්න පමණයි. ඒ නිවැරදි කිරීම ආරම්භ කරන්නේ පොතේ තියෙන කොයි හරි මාතෘකාවක් අරගෙන නෙමෙයි, ඔබේ හිතේ තියෙන මාතෘකාව අරගෙන. කාරණා 1000ක් උගන්වනට වැඩිය ඔබට එක කාරණයක් තුලින් හැකියාව තියෙනවා මේ විශ්වීය ඥානය උදා කරගන්න, ඒ දොරටුව පාද ගන්න, ඒ දොරටුවෙන් විශ්වයට ඇතුල් වෙන්න. බුදුහාමුදුරුවෝ ලබා දුන්නේ එහෙමයි ඒ කාලේ. එක්කෙනෙකුට ඔක්කොම ටික ඉගැන්නුවේ නැහැ. අභිධර්ම සූත්‍ර වටුවා ටීකා ටිප්පණිව මොහොත් ඉගැන්නුවේ නැහැ. ඒ මිනිස්සෙගේ මනස එතනින් විවර කරගන්න, නිදහස් කරගන්න ඉගැන්නුව එකෙන් අවබෝධයට පත් වුණා. මේ අපිට දැන් වෙලා තියෙන්නේ මොකද්ද? අටුවා ටීකා ටිප්පණිය ඔක්කොම දන්නවා. ජීවිතේ වෙනසක් වෙලා නැහැ. ඒකයි සංවේගය. ඒ කියන්නේ මැණික් වර්ග 1000ක් අඳුරනෝ එක මැණික්ක්වත් තාම අහුලගෙන නැහැ. වටින්නේ මැණික් 1000ක් ගැන දන්න කෙනාද, මැණිකක් අහුලගත්ත කෙනාද? මැණිකක් අහුලගත්ත කෙනා. ඒ නිසා මැණික අහුලගන්න, මේ රත්නය උදා කරගන්න මහන්සි වෙනවා. එතකොට ඇයි මේ ධර්මයේ තාම ඔබට තේරෙන්නේ නැත්තේ? ඔබ තවමත් බලන්නේ අතීන්ද්‍රිය ඥානෙයි නෙමෙයි, ඔබ තාම බලන්නේ ඉන්ද්‍රිය ඥානෙයි. ඉන්ද්‍රිය ඥානයට නිවන් පුරේ පේන්නේ ඊට ගොඩාක් එහාට යන්න වෙනවා. අපි අර ටෝච් එකේ වුණත් එළිය නැති වුණාම මොකද කරන්නේ? බැටරි කෑලි මාරු කරලා බලනවා. ඒ වගේ ඇත්තෙම ඔබත් මෙච්චර කාලයක් බලාපු ක්‍රමයේම දවදුරටත් ඉස්සරහට ගෙනියන්නේ නැතුව අලුත් ක්‍රමයකට බලන්න පොඩ්ඩක් බැටරි කෑලි මාරු කරලා බලන්න. අලුත් ක්‍රමයකට බලන්න උත්සාහ කරන්න. මේකත් හරියට අර පාස්වර්ඩ් එකක් ඔන් වෙනවා වගේ තමයි. ඔක්කොම ගහනවා අකුරු ටික. ගැවුණවත් ඔන් වෙන්නේ නැහැ. පාස්වර්ඩ් එක ගැලපෙන්නේ නැහැ කියලා එනවා මැසේජ් එකක්. මටත් එහෙම වුණා. ගහනවා ගහනවා බැලුවා මේකේ බලනකොට මේ ඩොට් එකක් මදි වෙලා. මම ඩොට් එක දැක්කේ නැහැ. ඩොට් එකක් මදි වෙලා. ඒ කියන්නේ ඔක්කොම අකුරු ටික හරි මේක ඇයි මොකද වෙන්නේ නැත්තේ? ආන්න ඒ වගේ වෙනතුනේ. ඔබේ සියලුම දේ ඔබ කොච්චර සම්පූර්ණ වුණත් අර ඩොට් එක අඩු වුණොත්, එක අකුරක් අඩු වුණොත්, ඔව් කමා එකක් අඩු වුණොත් ඒක ඔන් වෙන්නේ නැහැ. ඒ වගේ සමහර පින්නතුන් මෙතන ඉන්නවා කොහොම දිනු වෙලා. පොඩි කමා එකක් විතරයි මදි. එතනයි වරද්දගෙන තියෙන්නේ. හැමෝටම පාස්වර්ඩ් එක කොච්චර දුන්නත් ඔන් වෙන්නේ නැහැ. ඕපන් වෙන්නේ නැහැ. මේක ඇයි? එහෙම කොහොමද ඒ වෙන්නේ? ඔබ ඒක තේරුම් කරගන්න. මොකද්ද ඇත්තටම දැන් ওই කම්පියුටරේ ඒක බොරු කරන්නේ නැති හින්දා අපි දන්නවා හරියටම අඩුවක් තියෙන මොකක් හරි පොඩක් බලනවා. සිම්පල් කැපිටල් හරි මාරු වෙලා ඒක කොහොම හරි නිවැරදි කරාම ඔන්න හරි කියලා එන වගේ ඔබේ අඩුව ඔබ හඳුනා ගන්න. තරහ වෙන්න එපා. කෙනෙකුට නම් තරහ යන්න පුළුවන් කම්පියුටරෙත් එක්කයි ලැප්ටොප් එකත් එක්කයි තරහ ගිහලා ඔහ පොලේ ගහන්නත් පුළුවන්. ඇත්ත වශයෙන්ම වරද තියෙන්නේ කාගෙනද? තමන් ළඟ. ඒ නිසා ඔබ කලබල වෙන්න එපා. මගේ ළඟ ලොකු වැරද්දක් නැතුවද පුංචි වැරද්දක් මට අහුවෙන්නේ නැතුව කොතන හරි ඇති. ඒකයි මට අවබෝධ වෙන්නේ නැත්තේ. ඒකට කියන ලස්සන පාස්වර්ඩ් එක හරියටම දෙන එකට බුදුහාමුදුරුවෝ පාවිච්චි කරපු වචනයක් තියෙනවා. අශේෂ විරාග නිරෝධෝ. ඒ කියන්නේ පාස්වර්ඩ් එකේ අඩුවක් නැතුව දෙන්න ඕන. ශේෂයක්වත් නැතිව අතහරින්න ඕන. ශේෂයක් තිබුණොත් මොකද වෙන්නේ? ඒ ශේෂය තුළින් ඔබගේ සංස්කාරය නැගී සිටලා ඉන්ද්‍රිය ඥානයට බැස ගන්නයි. ශේෂය නැති වුණොත් සංස්කාරය අතහැරිලා ඉන්ද්‍රිය ඥානය ඉක්මවා අතීන්ද්‍රිය ඥානයටපත් වෙනවා. අතීන්ද්‍රිය ඥානයෙන් විශ්වය පේනවා. අනන්තයේ පේනවා. එයා කෙනෙක් පුජ්‍යලේ කැටියට සිට ගන්නතුව විශ්වය මමයි, මම විශ්වයයි, මම කියා කෙනෙක් නෑ, මගේ දෙයක් නෑ. ඇලෙන දේවලුත් නෑ, ගැටෙන දේවලුත් නෑ, කැමති දේවලුත් නෑ, අකමැති දේවලුත් නෑ, කරන දේවලුත් නෑ, නොකරන දේවලුත් නෑ. යුතුකම් දන්නෙත් නෑ, අයුතුකම් දන්නෙත් නෑ, හොඳ වැඩ කරන්නෙත් නෑ, නරක වැඩ කරන්නෙත් නෑ. හරි ශෝක් මිනිස්සේ. මේ හොඳ වැඩ කරන මිනිස්සු නිසා තමයි මේ රටේ මේ ප්‍රශ්න. හොඳ වැඩ කරන්න එපා, නරක වැඩ කරන්නත් එපා. එහෙනම් මොනවද කරන්න? මුකුත් කරන්න එපා. තමන් ඉන්න හොඳින්. ඒකට තමයි ලෝකෙට කරන්න පුළුවන් ලොකුම යහපත. ඊට පස්සේ කෙරෙන්න ඕන දේ කෙරෙයි. මේට ඔබ ඉස්සෙල්ලා ඉන්න ඔය හොඳ නරක මුකුත් කරන්න නැතුව. මහත්යට ආදරය කිරීමම තමයි වෛර කිරීමට හේතුව. ඈ ආදරය කරන කට්ටිය නෙවෙයි වෛර කරන්නේ. ආදරය කිරීමයි වෛර කිරීමට හේතුව. දැන් රටට ආදරය කරන්න ගිහිල්ලා ඊට පස්සේ කාලයක් ගියාම මොකද කරන්නේ? අනේ රටට මම ආදරය කරා, මට රටෙන් ආදරයක් නැහැ කියලා කලකිරෙනවා. අවසානයේ රටටත් දෙස් තියලා සාප කළා මැරෙනවා. එහෙම කෙනෙක් ඉන්න ඕනේ නැහැ. හේමතෝ ජායති සෝකෝ, තණ්හාය ජායති සෝකෝ, රතියා ජායති සෝකෝ. මේ ඇලීම් තුල තියෙනම සෝකයට හේතු වෙන කාරණා. කිසි කෙනෙකුට ඇලෙන්න එපා. කවුරු හරි කිව්වොත් මම ඔයාට ආදරේ කියලා එයාගෙන් අහන්න ඕන එකම ප්‍රශ්නේ තමයි මොකේටද කියලා. කුමකටද කියලා. ඊට පස්සේ කියයි ආගේ කාර් එකට, ආ ජොබ් එකට, ආ සල්ලි වලට, ආ එහෙම නැත්තම් ඔයා හරි කැපිල පේන ලස්සනට, හා නැත්තම් ප්‍රසිද්ධියට, හා එහෙම නැත්තම් බලයට, හා ඒක තමයි ප්‍රශ්නේ. නැයක 100 කෙනෙක්ගෙන් ඇහුවාම ඔයාගේ ප්‍රපෝසල් එකකට ගිහිල්ලා මලමාලි දැක්කහම ඉස්සෙල්ලම ඔබට ඇලුනේ මොකටද කියලා? හාමුදුරුවනේ කොණ්ඩෙට. කොණ්ඩෙ තිබ්බේ නැත්තම් අර ගෑනු කෙනා ගෙදරට නා කියනවා. කොණ්ඩෙට. දැන් මලාට පස්සෙත් කොණ්ඩෙ තමයි මතක් වෙන්නේ. දිග කොණ්ඩෙ. දැන් 100 කියන මං අහුව දැන් ඔය කෙනාම ලැබනාත්මෙ ඉපදුනොත් කොණ්ඩේ නැතුව ඔයා බාර ගන්නවද? හොඳු ගොව්ව වාල. එහෙම නොත් ඉතින් හිතලා බලන්න වෙනවා. නෑ ඉසිය කියනවා ඒ යාමයි මම පතන්නේ ආයි ලබන ආත්මෙත් කිව්වා. මොකද කොණ්ඩේ තියෙනකම්. කොණ්ඩේ නිසා. ඒ නිසා ලෞකික බැඳීම් කියලා කියන්නේ හරිම දුප්පත් තැනක තියෙන දෙයක්. ඒකත් එක්ක වෛරය තියෙනවා. ඒකත් එක්ක හරි සරල බවක් තියෙනවා. හරීම බාල බවක්. ගාමෝ හීනෝ පූතජ්ජනිකෝ කියලා කිව්වේ ඒකනේ. ඒක අපිට මේ හරි උත්තරීතර බවක් වුණාට ඒක තියෙන හරි ග්‍රාම්‍ය හීන පූතජ්ජනික බවක් තියෙනවා. බාලකමක් තියෙනවා මේ බැඳීම් තුළ. බැඳීම් කරුණාව ආදරේ තියෙන බුදුවරු ළඟ, රහතන් වහන්සේ ළඟ, මාර්ගඵලලාභී උත්තමෙක් ළඟ. ඒකට හේතුව ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ තව කෙනෙක්ගේ යහපත මිසක් ඒ අයගෙන් යමක් නෙමෙයි. ඒකයි ඒක තියෙන. ඒ නිසා ලෝකයේ මේ ඔය ආදරේ කරුණාව කියන එක නිර්වචනය කළා තව කෙනෙක්ගේ යහපත බලාපොරොත්තු වෙනවා මිසක් එහෙම රිදවීම, පරිගැනීම, එකට එක කිරීම, කෝක කිරීම, තරඟ කිරීම බලාපොරොත්තු වෙන්න එපා. එතෙන්ට කියන්නේ ඒක ආදරේ කියලා එකක් නෙමෙයි. ඒකට ඒකට කියන්නේ තියෙන්නේ එතන තියෙන විකෘතිය. අනවබෝධයක් සහ විද්‍යාව. එතෙන්ට යන්න එපා. බුදුවරුන්ගේ කරුණාවට ආදරයට ඔබ පිවිසෙන්න. රාහතුන්ගේ ආදරය කරුණාවට පිවිසෙන්න. මම දවසක් ඇහුවා එක මහත්මෙක් හිටේ, මහත්මයා පොඩ්ඩක් යනවා කියලා. මම දන්නවා තමන්ගේ බිරිඳට හොරා වෙන වෙන ගමනුත් යනවා කියලා මම දන්නවා. ඉතින් මටත් කිව්වා. කිව්වහම මම ඇහුවා මේ මහත්තයගෙන් මේ ඔයාගේ බිරිඳ වෙන කෙනෙක් එක්ක යාළු වෙලා ඉඳලා හවුනොත් මොකද වෙන්නේ කියලා. මරණෝ කිව්වා. මම ඔයයි ඉතින් මේ මරණ ඔයත් මෙහෙ යනවනේ. නැම ඉතින් කන්න හම්බ කරලා දෙනවනේ. කන්න හම්බ කරලා දෙනවනේ. දැන් එතකොට මං අහුව දැන් ඔබ මරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ද ඔබ මේ ළඟ තියාගෙන නිදාගන්නේ? ඒ කියන්නේ එක පැත්තක හිතේ තියෙනවා මෙහෙම වුණොත් මෙයාව මරනවා. මෙහෙම ඉන්නකම් මම ළඟ තියාගෙන පුදුම මිනිහෙක් මේ මාරේක එක බුදිය ගන්න ඔයිට වඩා හොඳයි. ඒ ළඟ තියාගෙන ඉන්නේ මෙහෙම වුණොත් මරනවා මෙහෙම හිටියත් ඉන්නවා. මට නම් හිතා ගන්න මාරේ මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගේ ඒ ආදරය සහ බැඳීම ඕගොල්ලෝගේ සාමිවරු එහෙම නොවේ ඇති කියලා මම විශ්වාස කරනවා. හරි පුදුම ලෝකයක්. ඒක තමයි පුතඥන භාවයේ දයාන්ද භාවය. අවිද්‍යාව. එක අතකින් දිහියක් තියාගෙන තව අතකින් රෝස මල දික් කරනවා වගේ වැඩ. ඉතින් ඒ දේ නේද මේ හැම තැනම තියෙන්නේ. හැම ස්වභාවයකම තියෙන්නේ. ඉතින් මේක තේරුම් අරගෙන මෙතන සැහැල්ලු කරන්න ඕන. ඒ විතර තමන්ගේ යහපතත් අනුන්ගේ යහපතත් කාගේ යහපතත් දකින්නට පුළුවන් මට්ටමට මනස දියුණු වෙනවා. ඊට පස්සේ මේ ලෝකේ සැහැල්ලුවෙන් බාර ගන්නට පුළුවන්, කරුණාවෙන් බාර ගන්නට පුළුවන් ශක්තියක් ඇති වෙනවා. ඒක තමයි ස්වභාවය. ධර්ම අවබෝධයත් එක්ක එතෙන්ට මනස දියුණු පමුණු වෙනවා. දෘෂ්ටිගත වෙන්න එපා. දෘෂ්ටිගත වෙන තරමට ඔබට පීඩා. කිසිදු දෙයකට දෘෂ්ටිගත වෙන්න එපා. දිට්ඨිංච අනුපගම්ම සීලව. ඔබ දෘෂ්ටිගත නොවන තාක්කල් ඔබේ හිතේ සීලයක් හටගන්න. ඔබ දෘෂ්ටියක පැටලුණොත් ආගමික, ජාතික, වාර්ගික පුජ්‍යල එතන ඉඳලා ඔබට පුදුම හානියක් සිද්ධ වෙනවා. තමන්ට අනුන්ට හානියක් නොවන කිසි දෙයක් වරදක් නොවේ. නීතියකින් හරි යමක් රටක යම් දෙයක් වරදක් කියලා දැම්මහම ඒක එතෙන්දි වරදක් බවට පත් වෙනවා. යම් කිසි ගුවන්තොට පොලේ සිගරට් බීම තහනම් කියලා බෝඩ් එකක් ගහලා තිබ්බහම සාමාන්‍ය සිගරට් එකක් බොන්න එහෙම අයිතියක් තිබ්බට එතන සිගරට් එකක් බීම වරදක් බවට පත් වෙනවනේ. ඒ නිසා ඒක කරන්න බෑ. ඒ එතන අනුන්ට හානියක් වෙන නිසා එහෙම කළා කියලා තියන්නේ. තන තමන්ට ප්‍රශ්නයක් ඇති වුණත් ආස්වාදේ වුණත් තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට වෙනම රූම් එකක් හදලා තියෙනවා. ගිහිල්ලා ඒකේ ගිහිල්ලා අර උරල එන්න පුළුවන්. සිගරට් එකක් උරල එන්න පුළුවන්. එතනයි මනස තියෙන්නේ. එහෙම නැතිව දණ්ඩ නීති සංග්‍රහයටදී නීති දාගන්න අවශ්‍ය කරන්නේ නැහැ. බුදුහාමුදුරන්ගේ විනය ඕන තරම් වෙනස් කරගෙන වෙනස් කරගෙන ඒ කාලේ හැදුවා. එක භික්ෂුන් වහන්සේලා පිරිසකට පනවනවා හත් දවසකට සැරයක් නාන්න. එක දවසක් දුන්නා. මොකද මේ පළාතේ වතුර හිඟයි. දැන් ඉතින් ඔක්කොම භික්ෂුන් වහන්සේලා හත් දවසකට සැරයක් නාන්න හදන්නේ දැන් මුළු රටේම. ඊට පස්සේ පැමිණිලි කළා ඇවිල්ලා බුදු පියාණන් වහන්සේ මෙහෙනම් වතුර හිඟයි ඇත්ත තමයි. හැබැයි අපි ඉන්න පැත්තේ නම් ඕන තරම් වතුර තියෙනවා. පොඩ්ඩක් දවසකට සැරයක් නැහැ වට කමක් නැද්ද? ආ කන්දෙන් එහා පැත්තේ ඇයට දවසකට සැරයක් නාන්න පුළුවන්. කන්දෙන් මෙහා පැත්තේ ඇයට හත් දවසකට සැරයක්. මොකද චෝදනාවහම ඒ විදිහට ජීවිතේ වෙනස් කරගෙන යන දියුණුව පිණිස උපකාර කරගන්න මිසක් ඒව මේ අල්ලගෙන විනාශ වෙන්න බුදුහාමුදුරු කිසි දෙයක් දුන්නේ නෑ. ඒක ගත ඒ අවස්ථානුචිත ඒක වෙනස් කරගෙන යන්න ඕනද? සීතල රටේ ඉන්න හාමුදුරුවන්ට හරි කැප් එකක් දාන්න පුළුවන්. මෙහෙදි මෙහි කැප් දාන්න එපා. ඕනේ නෑ. ඈ අපි මේව තෝරගත්තේ නෑ. ඈ කාන්තාරය යනවා නම් මූණම වහගෙන යන්න ඕන. මොකද හේතුව දූවිලි වදිනවා, වැලි කුණාට වෙනවා. මෙන්න වැඩේ මෙහි. කාන්තාර නැති තැන් වල දැන් මූණ වහයි යනවා නැද්ද? ඔව්. හරි පාස්ත වෙලා තියෙන අන්ධ භක්තික භාවයේ මේක බුද්ධාගමෙත් තියෙනවා, අනිත් ආගම් වල තියෙනවා පොඩ්ඩක් ඇහැරලා බලන්න ඕන. වෛරයෙන් ක්‍රෝධයෙන් මේව තේරුම් ගන්න නැතුව වහගෙන යන අය වහගෙන යන, අරගෙන යන අය අරගෙන යන, මට කමක් නැහැ. මට මොකුනේ ඕන දෙයක්? කාටගෙනුට අයිතියක් තියෙනවා. නමුත් මේ නිවන් ධර්මය අවබෝධ කරගන්න කෙනෙක් කිසි දෙයක දෘෂ්ටිගත වෙන්නට එපා. දෘෂ්ටිගත වීම හානියක්. එහෙමනොත් මනුස්සකම යටපත් වෙනවා. සංකල්ප විතරක් ඉතුරු වෙනවා. සංකල්ප බැහැරකරනද මනුෂ්‍යත්වයේ කියන එක මතු වෙනවා. උත්තරීතර මනුෂ්‍යත්වයේ මනසේ උසස් තත්වය ඔබේ ඇති වෙනවා. මනසේ උසස් තත්වය ඇති වෙන්නේ නැත්තේ සංකල්ප නිසා. මනුෂ්‍යෙක් වීමට හැකියාව තියෙන කෙනා නිසා මනුෂ්‍යාත්මය කියලා කියනවා මිසක් හැම මේ මනුෂ්‍යෙක්ම මනස උසස් කරගත්ත කෙනෙක් නොවේ. පහත් වෙන්නත් පුළුවන් කෙනෙකුගේ. ඒ නිසා මනස උසස් කෙනෙක් බවට පත් වෙන්න ඕන. ලෝකෙදී උණුම සතානේ. නමුත් අපිට තේරෙන්නේ අපි සත්තු කියලා නේද? ඒ ධර්මතම අපි මිනිස්සු බවට පත් වෙලා. හැබැයි අපි සත්තු කියලා දෙන්නේ අපි සත්වයෝ. මිනිස්සු සත්වය නේ නේ? මිනිස්සු සතා. මිනිස්සු සත්වය උත්තරීතර තත්වයකට පත් වෙන දර්ශනය මේකයි. ජන විඥානේ මිනිස්සත්වයේ උත්තරීතර ප්‍රාතිහාරය සද්ධර්මයයි. මනුෂ්‍යයෙක් කියලා උපදිලා ඒකේ උපරිමයට ඔබට යන්න ලැබුණාම මොන තරම් ආඩම්බරයක් ඒකේ තියෙනවද? කාලයක් බඩගාගෙන යන්න ඕන. මේක පොඩ්ඩක් හිමින් අල්ලගෙන යන්න ඕන. හරියට වීණාවක ඔබ එකපාරට යනවා සංගීත පන්තියකට. හැමෝම පාවිච්චි කරන අර වීණාව දෙනව අතට දීලා ඒක අතුල්ලන අර දණ්ඩක් දුන්නාම අර ලස්සන මිහිරි සොරෙන් අනිත් අය අතුල්ලනවා වගේ මට අතුල්ල ගන්න බෑ මේක. මොකද කියන්නේ? අරය ලස්සනට අතුල්ලනවා මට මොකද ලස්සනට තාම අතුල්ල ගන්න බැරි මේක සොරේකට. කියන්නේ නේ යානම් ඇවිල්ලා දැන් අවුරුදු 5යි. මේක ගෙදර ගිහිල්ලත් මෙහි ඉගෙනගෙනත් සෑහෙන්න කළා තමයි ඔය දැන් ලස්සනට සින්දුවක් වාදනය කරන්නේ. ඔයා තාම ඇවිල්ලා සතියයි ටිකයි. තාම ඔයාට මේක අතට හුරුුනේ නෑ. මේව හරිය අපූර්ව විදියට මේ තත් ඇඟට කාවදින්න ඕන මේවයි ස්වරයත් එක්ක. ඒ රටා බුදුහාමුදුරු ඒ කාලේ මේක උපමා කළා. අන්න ඒ වගේ තමයි මේකෙත් මේ නිර්වාණ ධර්මයක් මතු කරගන්නේ. හුදු මේව අරගෙන නිකන් අතුල්ලගෙන අතුල්ලගෙන ගියයි කියලා, අතහැරගෙන අතහැරගෙන ගියයි කියලා ඔය අවබෝධයක් ඇති වෙන්නේ නෑ. හැබැයි අභ්‍යාසයෙන් නිතරම කෙරෙන්න ඕනේ. හැබැයි අභ්‍යාසය කරන හැම මොහොතකම මෙයාට වෙන්නේ මොකද්ද? මුලින්ම සිද්ධ වෙන්නේ 80%ක්ම වර්ධිනවා ස්වර. ඒ 80ක් වර්ධින කෙනා මොකද කරන්නේ? 75%ක් වර්ධින මට්ටමට, 60%ක් වර්ධින මට්ටමට, 50%ක් වර්ධින මට්ටමට දියුණු වෙනවා. ඊට පස්සේ වැරදීම් ප්‍රමාණය අඩු වෙනවා, හරියන ප්‍රමාණය වැඩි වෙන පත්තට එනවා. ඊට පස්සේ එයා 10%ක් වැඩි වෙන මට්ටමට 90%ක් හරියට වයන්න පුරුදු වෙනවා. ඊට පස්සේ 100%ක් මෙවැරදීම සොරය හරියට ටයිම් එකට වෙලාවට ඒක වයන්න පුරුදු වෙනවා. ওই ගීතයක් ගායනා කරද්දී හරියට ඒ තප්පරේදී ඒ තැනදී ඒ සංගීතය එතනින් මතු කරේ නැත්තොත් ඒ සින්දුව ඒ ගීතේ අවුට් යනවා. නමුත් එහෙම නොවෙන්නට යා ඒ තප්පරේදී මිනිත්තුවේදී ඒ ටයිම් බැලන්ස් කරලා ගන්න විශාල පුහුණුවක් තුලින් ඒක ගන්න. ඒ ගීතේක ඕනම රටාවක ඒ සොර ටික මෙහෙම කවුරු හරි ලියලා තිබුණයි කියලා මෙහෙම මෙහෙම ඒවා උපංගියයි කියලා ඒ රටාව එන්නේ නෑ. ඒ අයි කරන ටයිමින් තියෙනවා වෙනස් කරන. ඒ ටයිමින් තුල තමයි ඒක නිර්මාණය වෙන්නේ. මම සංගීතය කරලා ඇති වුණාට මට පේන ටික මම මේ කියන්නේ. ඒක තමයි ඒකේ මේ ලස්සන රටාව ඇති වෙන්නේ. ඒ වගේම තමයි මේ ධර්මය ඒ රිද්මයත් එක්ක අවබෝධයපත් වෙන්නේ. අතහරින්න දෙයක් නෑ, අල්ල ගන්න දෙයක් නෑ. එහෙනම් මොනවද අපිට කරන්න තියෙන්නේ? ලෞකික ජීවිතේ වේවා කොයි ආකාරයකින් හෝ වේවා අපි මේ ක්‍රියාවට බැස ගන්නා දේවල් ඔස්සේ තියෙන අවිද්‍යාව තරණය කරන්නෙත් නෑ රැඳී සිටියෙත් නෑ ඒකයි බුදුහාමුදුරෙන් ගමන් මඟ තාම පැහැදිලිනේ බුදුහාමුදුර දේශනා කළානේ ආයි කියන්න දෙයක් නෑ කොහොමද මේ සංසාර සාගරේ ජයගත්තේ තරණය කළේ රැඳී සිටියෙත් නෑ තරණය කළෙත් නෑ ඉතින් මේකේ තියෙන ගැඹුර පොඩ්ඩක් හොයාගෙන යන්නකො පින්නතු බැලු බැලමට අපබ්‍රංශයක් නෙමේද හරි පිස්සුවක් ඒක කොහොමද මේ තරණය කරන්නෙත් නෑ රැඳී සිටින්නෙත් නෑ පිළිගන්නවද බැරිද ඒක ඔබට නිවන් දකින්න ඕන නම් මේක තේරුම් ගන්න වෙනවා මේක ප්‍රත්‍යක්ෂ කර ගන්න වෙනවා පිළි අරගෙන මේක යථාබෝධය කරන්නම වෙනවා එතකොට අපි ඉගෙන ගත්ත දේවල් දාන කුණු වලට එතකොට බන නැහැ අවබෝධය තුළ මොනෝ බණක්වත් නැහැ ඒවා මේ ගමන් මගට යන්න තිබුණු පාරක් මිස දහම නොවේ දැන් දල්දා මාලිගාවට යන්න තියෙන පාර දිගේ අපි යනවා මිසක් පාර දල්දා මාලිගාව නෙමෙයිනේ ඒ නිසා මේ හැහෙන වචන වලින් මේ ලැබුණු පොත් වලින් සියලුම දේවල් ටික පාර හැටියට භාවිත කරනවා මිස ඕ නිවන් පුරය නෙමෙයි ප්‍රතිඵලය නෙමෙයි මාර්ගඵලය නෙමෙයි මාර්ගඵලය නෙවෙනකොට ඔය පාරවල් ඔක්කොම පහ වෙනවා පාරවල් ධර්මයේ කියලා හිතාගෙන ඉන්නේ දැන් මේ කොළඹ වුණත් කොළඹ හරියම තියෙන නුවර පාර නුවර පාරට වැටිච්ච කෙනා නුවර දෙයක් කොළඹුන්නේ ඉඳන් වුණත් කියන්න පුළුවන් මම දැන් ඉන්නේ මේ නුවර පාරේ හැත්තද ඔයා නුවරට ගියාද නෑ නෑ මම කොළඹ ඉන්නේ නුවර පාරේ කැන්ඩි රෝඩ් ඉන්නේ බලන්න මේකෙත් හැටි නේද ගාලු මෝදර පිටිය තියෙන්නේ කොයි දේ ගාලේද ගාලු මෝදර පිටිය තියෙන කොළඹ තීරණයකට එන්න එපා මේකේ මොකරන්න දෙයක් තියෙනවද නොකරන්න දෙයක් තියෙනවද හැමෙන් ධර්මයත් එක්ක සම්බන්ධ වෙවි කටයුතු කරන එකයි තියෙන්නේ අනිවාර්යෙන් මේක අවබෝධ කරගන්නවා උත්සාහය සහ කැපවීම තියෙන ඔබ ඕ ලෙවල් කරන්න ඒ ලෙවල් කරන්න කරපු කැපවීම හොඳටම ඇති එහෙම නැත්නම් උපාධියක් ගන්න කරපු කැපවීම ටික මතක තියාගන්න ඒ වෙනුවෙන් පාඩම් කරපු කාලය ඒ වෙනුවෙන් විශ්වවිද්‍යාලය යන්න කරපු කාලය කැපවීම ඒ හොඳටම ඇති මට ඔබ ඒ කාලය ලබා දුන්නොත් හොඳටම ඇති මේ ලෝකෝත්තරත්වයේ දකින්න මේක බෑයි කියලා පැත්තකට දානවට වැඩිය මට හැකියි කියලා ගන්න පිරිසට පමණක් නිවන් දකින්න පුළුවන් ඒත් සමහර අය කියනවා අද නිවන් දකින්න බෑ අද ඉන්නේ පදපරමිය කියලා ඒ අයට කවදාවත් බෑ ඒගොල්ලෝ කොහොමත් පදපරමියම තමයි එහෙම කියන එක හරි අසාධාරණයි නේ අද ප්‍රඥාවන්තයෝ නෑ දැන් පදපරමිය ඔක්කොම ඉන්නේ කියන එක ඒක මෝඩ මිනිස්සෙක් කියන මෝඩ කතාවක් කවුරු කිව්වත් එහෙම කියන්න හොඳ නෑ මොකද මේ සමාජය තුල දාර්ශනිකයෝ හැකියාවයි උනන්දුව තියන අය ඉන්නෝ ධර්මයට ශ්‍රද්ධාව තියන අය ඉන්නෝ ප්‍රඥාව තියන අය ඉන්නෝ කැපවීමක් තියන අය ඉන්නෝ කන්දක් අඩු කරනවා වගේ ටික ටික උදැල්ලෙන් කපලා සවලෙන් අරගෙන විල්බැරක්කේකින් තවතරකට ගිනින් දානවා වගේ මේ හිතේ ධර්මයත් එක්ක ඔබට ටික ටික මේක දිය කරලා අරින්න පුළුවන් දහමට විවෘත කරන තරමට හරියට අර සීතකරණයෙන් ගත්ත අයිස් කැටයක් එලියෙන් තිබ්බහම දිය වෙනවා වගේ ඔක දිය වෙලා යනවා දිය වෙලා ගිහිල්ලා අවසානයේ වතුර තියෙන මුරුදුයි ඒකත් තව ඩිංගත් විවෘත කරාම ධර්මයට ඒක වාෂ්ප වෙලා යනවා ඊට පස්සේ ගිහිල්ලා බැලුවාම අර අයිස් කැටේකෝ කියලා මම්මේගේ අයිස් කැටයක් තිබ්බා මුකුත් නැහැනේ. දැන් අයිස් කැටේ හොයන් එන්න කියලා කිව්වොත් ඒක නම් හොයන් හම්බෙන්නේ නෑ. ඒක විශ්වගත වෙලා ඉවරයි. මේ ලෝකේ හැරි ලස්සනයි. මම දවසක් වැස්ස ගැන හිතාගෙන යනවා වහිනවා. අහසේ තියෙනකොට ඒකට කිව්වා වලාකුළු කියලා. ඒකට බිමට වැටෙනකොට කියන්නේ වලාකුළු වැටෙනවා කියලා. මොකද කියන්නේ? වැහි බිඳු වැටෙන. වැටෙනකන් විතරයි ඒකක් කියන්නේ. පොළොට වැටිච්ච ගම ඔව් පොඩි තැනක් තිබුණොත් වැහි වතුර කියලා කියනවා. ඒක ඇලට ගියපු ගම ඔව් ඒව ගම් වතුර. ගඟට ගියපු ගම ගම් වතුර. ගම් වතුර මූදුර ගියපු ගම මූදු වතුර. ඒ වාෂ්ප වෙනව දැක්කාම අපි ඒකට කියන්නේ මූදු වතුර කියලා. මේ වාෂ්ප ආයේ කහසට ගියාම ආයි වලාකුළු. වතුර වලට නමක් නැහැ කියලා මම ඉතින් තේරුම් කරගත්තා. යලේට නමක් නැහැ. ඒ තැන් වලට එයාට අනුරූපීව නාමයක් හම්බ වුණා. අපිටත් එහෙමයි. ලෝකේ එහෙමයි. අපි එහෙම නාමක දෙනවා. අපි මේකේ පැටලෙලා ඉන්නේ සම්මුතියක් තුළ. සම්මුතිය තුළින් විමුක්තියක් හොයා ගන්න බෑ. සම්මුතිය අත්හරින්න වෙනවා. කොහොමද අත්හරින්නේ? මනසින් බැඳීමයි අත්හැරෙන්නේ. මනසින් බැඳීමයි අත්හැරෙන්නේ. මනසින් අත්හැරුණාම ඒක අත්හැරීමක් තමයි. ප්ලාස්ටික් නයින් දාන ඇත්ත නයික් කියලා රැවටුන සැනින් බය වෙනවා. හැබැයි මේක ප්ලාස්ටික් කියලා දැනගත්තාම රබර් නයික් කියලා ඒ බය නැතුව යනවා. සුදු පාට කාර් එකක් එනවා. ආයක ඔබේ කාර් එකේ ඔබේ ගෙදර නෝනාහරි මහත්තයාගේ කාර් එකේ කියලා එකපාරට රැවටෙනවා. ඒත් ඒක නතර කරන්න නැතුව ගේ පහු කරගෙන ගියාම ආයක මගේ කාර් එක නෙමෙයි කියලා තේරුම් ගන්නවා. අවදීන් මේ ශරීරය දිහා බැලුවත් ටිකක් බලාගෙන යනකොට මේක මගේ නෙමෙයි කියලා හොඳටම තේරුම් යනවා. ප්‍රත්‍යක්ෂ වෙනවා. ප්‍රත්‍යක්ෂ වෙනකොට අතහරිනවා. මේක පිළිකුල් කරන්න දෙයක් නැහැ. පිළිකුල එහෙම පිළිකුල් කියලා જાතියක් ලෝකේ නැහැ. එහෙම පිළිකුල් කියලා જાතියක් ලෝකේ තියෙනවා නම් මේ වෛද්‍ය විද්‍යාව එහෙම ප්‍රගුණ කරන්න බෑනේ. ඒක පිළිකුල් නැති කිරීමනේ කරන්නේ නේද? පිළිකුල් සහගතව ඒක දිහා බලන් නැතුව කටයුතු කරන්න තමයි උගන්වන්නේ. පිළිකුල් අපි හදාගත්ත එක. හැබැයි ඒ වගේම රසවත් දේ අපි හදාගත්ත දෙයක්. ප්‍රසාදයක් අපි හදාගත්ත එක අප්‍රසාදය අපි හදාගත්ත එක. මේ ප්‍රසාදය අප්‍රසාදය දෙකම අවිද්‍යාව මූල කරගෙන හටගන්නා වූ සංස්කාර ධර්ම. බුදුහාමුදුරුවෝ එක තැනක ඉතාම ලස්සනට කියලා දෙනවා, මේක නැවත නැවත මතක් කරන්න ඕන. මොකද්ද? යමෙක් මේ ත්‍රිවේදනාව ආස්වාදනය කරන ආකාරයනේ ත්‍රිවේදනයනේ, වේදනාව ඉක්මවයිද? අහ මොළු බුද්ධ ශාසනයෙන් දැනගත්තා වේ. වැඩි කරන්න දෙයක් නැහැ, ත්‍රිවේදනාව ඉක්මවන්න විතරයි තියෙන්නේ. උපාධියකට අවුරුදු 5ක් ගත කරලා ධර්මය අහලා එක දවසින් අවබෝධ වුණේ නැහැ කියලා කියන එකේ තේරුම නැහැ. මේකටත් අවුරුදු 5ක් දෙන්න. අවුරුදු 5ක් කියන්නේ නැහැ කෙනෙකුට යාගේ කුසල ශක්තියත් එක්ක එක මොහොතක අවබෝධය වෙයි. එතකන් ඔබට කැපවීමක් කරන්න සිද්ධ වෙනවා. අන්න එදාට තමයි නිදහස් දවස උදා වෙන්නේ. අවබෝධ වෙච්ච දවසට. එදාට මම ජාතිකත්වයෙන්, ආගමිකත්වයෙන්, වාර්ගිකත්වයෙන්, පුජ්‍යලත්වයෙන් නිදහස් වෙනවා. කොටින්ම කියනවනම් නෝන මහත්තයා කියන ගැදී විරුද්ධ නිදහස් වෙලා එදාට තමයි ඒ නිදහස හම්බේ. දරුවන්ගෙන් පවා නිදහස් වෙනවා. යුතුයකම ඉෂ්ට වෙනවා. මනාකොට හඳුනා ගන්නවා. මනාකොට වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, මාන්‍ය වේදනාවල් නැතිව යුතුයකම ඉෂ්ට කරන, කළ යුතු කාර්ය කරන කෙනෙක් බවට පත් වෙනවා. මෙතෙක් කාලයක් මගේ මනස සතුටක් භුක්ති විඳපු ආකාරයට නෙමෙයි සතුට භුක්ති විඳින්නේ. මම සතුට භුක්ති විඳින්නේ ධනය නිසා, නිලය නිසා, බලය නිසා, කුලය නිසා. ඒවායේ මාන දෘෂ්ටිය තමයි මම මෙතන කාලයක් විඳලා තියෙන්නේ. දැන් ඊට පස්සේ තේරෙනවා මම ධර්මය නිසා සතුටු වෙන කෙනෙක්. මම සල්ලි නිසා සතුටු වෙන කෙනෙක් නෙමෙයි. බැඳගත් ඔරලෝසුව නිසා සතුටු වෙන කෙනෙක් නෙමෙයි. පාවිච්චි කරන වාහනය නිසා සතුටු වෙන කෙනෙක් නෙමෙයි. ඒක ඕනේ අවශ්‍යතාවයේ පරිදි. කඳු සහිත, වලවල් සහිත පාරවල් වල යන කෙනෙකුට ජීප් එකක් ඕන. සාමාන්‍ය හොඳ පාරවල් වල වැඩට ගිහිල්ලා එන කෙනාට යන කාර් එකක් ඕන. කුඹුරේ වැලේ වැඩ කරන කෙනාට යාට ට්‍රැක්ටරයක් ඕන. ඒ තමයි අවශ්‍යතා. එහෙම අවශ්‍යතා තියෙන්න ඕන. තේරෙනවද? අවශ්‍යතා පූර්ණේ වෙන්න ඕන. ඒකට කියන්නේ ආසාව කියලා. අවශ්‍යතා. මේ භෞතික දෙයින් තණ්හාව දුරු කරන්න පුළුවන්කම කිසිසේත්ම නැහැ. ඒවා භෞතික දේ භෞතික ආකාරයටම උපකාරක වෙනවා. මේ ඒවා හොඳින් සුරක්ෂිත කරගෙන තියාගන්න. මොකද හේතුව තමන්ට නැති බැරි වුණාම පන්තලේ හාමුදුරු ගීයක්වත් දෙන්නේ නැහැ. තමන්ගේ ලෙඩ දුරට රක්ෂණයට ඒක කොහොම දාගෙන තියාගෙන තියාගෙන හාමුදුරු වැඩියනේ පිරිත් නූලක් විතරයි දෙන්නේ. ඒ නිසා තමන්ගේ භෞතිකත්වය සාර්ථක කරගන්න ඕන. හිතන්න එපා ඒකෙන් දන් දුන්නාම ඔක්කොම කියලා. ඒක සාර්ථක කරගන්න ඔබේ පැත්ත සාර්ථක කරගන්න ඕන. වැඩි දෙයක් තියෙනකොට, අතිරිතයක් තියෙනකොට, සන්තෝෂයෙන් තමන්ට කළ හැකි දෙයක් වෙනකොට යහපත් ආකාරයේ සාසනික සංවර්ධනයක් කරන එක එක හොඳ දෙයක්. යහපතක් දියුණුවක් ඇති වෙන. දැන් අපිට මේ ශාලාව හදලා නොදුන්න නම් අපිට මෙච්චර සුවසේ බණ අහන්න බැහැ. අපි යහපත් ඇර පොඩි කාමරයක් වගේ පොඩි කොටසකනේ බණ කිව්වේ. ඉතින් මේ ඒවා හදලා දීපු නිසා තමයි අපි මේ සුවසේ තියෙන්නේ. ඒක ප්‍රායෝගික බවක්. ඒකේ යම්කිසි ආශිර්වාදාත්මක බලයක්, හිතලා සතුට වෙන්න පුළුවන් ගුණයක් ඒකේ තියෙනවා. ඒවා පින්කම් බවටපත් වෙනවා. ඒ පුණ්‍යානිසංස බලයට ඒහා සමාන අනුරූපී විපාක හම්බ වෙනවා කියලා නෙදීනේ නේ. අනුරූපී විපාක හම්බ වෙනවා. ඥාන වාහන ගන්න උදව් කරාම ඔබටත් ඥාන වාහන ගන්න උදව් තියෙනවා. ඈ පහසුකම් විහාරස්ථානක ඇති කරාම ඔබටත් ඒ වගේම හොඳ මාලිගා නිවහන් වල ජීවත් වෙන්න හැකියාව ලැබෙනවා. හැම දෙයකම තියෙන අනුරූපී විපාක. ඇඳුම් පැළඳුම් දුන්නාම ඇඳුම් පැළඳුම් පැත්තෙන්, ආහාර පාන දුන්නාම ආහාර පාන පැත්තෙන්, ඉරකඩම් දුන්නාම රේපල සෞභාග්‍ය පැත්තෙන්. මන්ට ඒවා අංග සම්පූර්ණ කරගන්නට දෙනවා. ඒක ඉතින් කාට හරි කොහෙට හරි ඔය නිකම් ප්‍රයෝජනයක් නැති විදිහට දුන්නට වැඩක් නැහැ. මම දන්න එක ආයතනයක් තියෙන පිරිසක් ඇවිල්ලා කියනවා, අනේ ස්වාමීනි අක්කර පහක පොල්ලිටම මම මේ ගිය සතියේ මේ තැනට දුන්නනේ, ඔබ වහන්සේ යන්න ඕන මන් දෙන ඔබ වහන්සේට කියලා. මේක හදාගන්න අපරාධේ දැන් මේ මිනිස්සු ඒකේ මොකක්වත් කරන්නේ නැහැ කියනවා. ඈ කිසි දෙයක් කරන්නේ නැහැ, මගේ අර කෝටි ගාණක් වටින එකක් මම නිකන් අපරාධේ රැවටිලා දුන්නේ කියලා කියනවා. ඉතින් එහෙම වුණොත් එහෙම දුක් විඳින්න වෙනවා. නමුත් ප්‍රායෝගිකව යම් කිසි වැඩක් වෙන තැනකට දෙයක් කළාම ඒක යගේ සතුටක් තමන්ට ලබන්න පුළුවන්. එහෙම දෙයක් තියෙනවා. ඒකට පින පස්සෙන් පමනක් ගිහිල්ලා පිනෙන් විතරක් පිරෙන්න හිතන්න එපා. මොකද පිනට බැහැ සතර අපාය වළක්වන්න. කොයි වෙලාවක හරි පව ප්‍රබල වුණොත් ඔව් පුතජන අන්ධභාවයෙන් ඉන්නේ. මම දන්න එක වෛද්‍යවරයෙක් කියනවා, එතුමට ඒ කකුලේ අමාරුවක් තිබුණා දිගටම. හොඳ කරන්න බෑ. සියලු වෛද්‍යවරුන්ට පෙන්නලා බලනවා මේ කකුලේ වේදනාකාරී වෙන්නේ ඇයි කියලා. මේ කකුල බිම තියන්න බෑ වැලි කැටයිනකොට. වෛද්‍යවරු කියනවා මේක කිසිම දෝෂයක් නෑ, සියලු ස්නායු ක්‍රියාකාරීත්වය මනාවට වැඩ කරනවා. ඉතින් මම නිකමට අහුව කරස්සේ තමයි මහත්තයා මේ කකුලෙන් කාට හරි පයින් හරි මේ ගහලා තියනවද කියලා හෙව්වා. ඊට පස්සේ මෙයා මතක් කරගෙන යනකොට මට මතක් වෙනවා මෙයා දොස්තර කෙනෙක්. මේ පැත්තේ දීයන්ට කණ්ඩී පැත්තේ ඈත පළාතක මේ ඉතින් මෙයාට උගන්වලා තියෙනවා. මෙයා තමයි බාල පුතා. අයියා තමයි කුඹුරු වැඩ කරලා මහන්සියලා දුක් විඳලා ගේත් රැකගෙන මේ දරුවට උගන්වන්න උදව් කරලා තියෙනවා. අවසානයේ අම්මලා කල්පනා කරලා තියෙනවා පුතාට නම් දොස්තර රස්සාව තියෙනවා, එයාට ගියක් දොරක් හදාගෙන එයා ජීවත් වෙයි කියලා. අයියට තමයි මොකුත් නැත්තේ කියලා අර අයියට ගේ දොර ඔක්කොම දුන්නා. කියන්නෙත් නැතුව ලිව්වා. ඉතින් සාධාරණයිනේ. මෙයාට අධ්‍යාපනයේ තියෙන පාසුකම් තියෙනවා. අරයට තියෙනවා. අවසානයේ මෙයාට මොකද වුනේ? මෙයාට තරහ ගියා, කේන්ති ගියා, මට කියන්න නැතුව මේ දීපල ඔක්කොම ලිව්වා, මට භාගයක් ඕන කියලා තරහ ගියා. අවසානයේ මෙයා කරේ මොකද්ද? ගෙදර රෙදි බෑග් එකක් අරගෙන අම්මා ස්ටෝප් වෙද්දී ඒ අම්මගේ කකුල් දෙකට හයියෙන් පයින් විසිවෙන්න ගහලා මෙයා එළියට බහලා ඇවිල්ලා තියෙනවා. දොරකොට ළඟ නිඳන ගන්න ওই ගම්මානවල අම්මල ඉඳ ගන්න වෙන තැන තියෙනවා. දොරකොට හරස් වෙලා තියෙනවා. කකුල් දෙකට හයියෙන් පයින් ගහලා මේ එළියට බැස්ස ඉතින් පස්සේ ගෙදර ගිහිල්ලා නැහැ. මම ඇහුවා අම්මා තාම ජීවිතේ අතර ඉන්නවද කියලා. ඊට පස්සේ කිව්වා නෑ, හන්දර 3 මාසයකට කලින් නැති වුණා කෝවා. මං කෝවා very sorry කියලා. දැන් පිළියම දැන් කරන්න බෑ ඔයාට. හරි ප්‍රශ්නයක් වෙන්නේ. හිටියන මං ඔයාගේ ඔය වර සමාවිල්ලීමෙන් හරි ඒ දේ හරි ගස්සන්න පුළුවන්. දැන් වාට එක පහ වෙලා වැඩි අමරති වෙලා මෙයා ගිහිල්ලා තින්නෙත් අම්මගේ මරණයට විතරයි. ඒ තරම් එයා වේගෙන් අර දෙයිපල කිව්වා. එයාට විචාසනශීලී බුද්ධියක් නැහැ. අච්චර ඉගෙන ගත්තට ධර්මයක් නැති නිසානේ. දැන් අපි හිතනවා මේ ඉංජිනේරු වුණාම වෛද්‍යවරු වුණාම කියලා උගත්තු කියලා. ඒගොල්ලෝ ඒ ඉංජිනේරු හා වෛද්‍ය පසුබිම දන්නව මිසක් මේ ධහම කියන එක දන්නේ නැත්තම් එයා ධර්මානුකූල පැත්තේ උගත්කමක් පිළිටන්නේ නැහැ. ඒ නිසා අර දරුවටත් වෙලා තිබුණේ ඒක. පසු කාලීනව තමයි මේ පීඩනය තුළින් එයා ආවේ භාවනා කරා. දැන් එයාට තේරෙනවා. ඉතින් මම එයාට දුන්න උපදේශය තමයි කමන්නේ. ඔබ මල් පහන් සුවඳ දුම් ටිකක් අරගෙන ගිහිල්ලා අම්මගේ සොහොන ළඟට ගිහිල්ලා තියලා වැඳලා ඒකට සමාවෙන්න කියලා. ඔබේ මානසික සංසිඳීමක් ඇති කර ගැනීම සඳහා වරදක් කළේ. තමන්ට බොහොම දුක් විඳලා දොස්තර පුතෙක් කියලා හදන්න දුක් විඳපු අම්ම කෙනෙකුට අර වගේ දෙයක් කළාම තියෙනවා. විශේෂයෙන් කල්පනා කරන්න බෑ මේක මේ නඩු කියලා බලපෑම් කරලා විශේෂයෙන් අම්මගේ තාත්තගේ හරි වෙන කෙනෙක්ගෙන් හරි දෙයක් ගන්න දෙයින් ඇති පළක් නෑ. රවට්ටලා බොරු කියලා මෙහෙම ගියා ගන්න දෙයින් ඒකේ පළක් නෑ. ඒක මානසික සුවතාවයක් විඳින්න පුළුවන් කම නෑ. ඒක යංගිසි සත්‍යවාදී බව නිරෝවාදී බවක් තියෙන්න ඕන. එහෙම නැතු ඒක භුක්ත විඳින්න බෑ කියලා අපි කල්පනා කරන්න ඕන කොතන වුණත්. ඉතින් ඒ නිසා ඒම කල්පනා කරලා ඒ කට්ටිය කටයුතු කළා නම් එයාට එහෙම පීඩනයක් එහෙම හානියක් කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. මේ කොළඹ විශාල වශයෙන් ඉන්නවා අපිට පැමිණෙන්නේ නිතර වෙනවා අම්මගේ දේපල වලින් ඉන්නලා නඩු කියනවා. අම්මට තාත්තට විරුද්ධව අම්ම එක පැත්තක දරුවෝ එක පැත්තක ඉන්න නඩු කියනවා. ඇයි ඒ? දහම් පාසල් ගියා. ධර්මාචාර්යයත් පාස්. අභිධර්මෙත් පාස්. අම්ම දාතර නඩු කියනවා. ඒක දුවක් කියනවා. අම්මා මොනවද අපිට කළේ? අර නුගේගොඩ ගෙයි අර පරණ BMW එකයිනි මට දුන්නේ කිව්වා. මං ගෙදරට ගිහිල්ලා බැලුවාම මං දවසක ඒ ගෙදරකට ගියා අක්කර භාගයක් ඉඳම ලොකු තට්ටු දෙකක් ගියා චූටිගේ. ඒ කියන්නේ ඒ ඇත්තොන්ට කිසිම ඒ ගැන වටිනාකමක් අගයක් ඒවයි කොච්චර අමාරුවක් තියනවද මේව කොච්චර දුක් විඳලා මේ අම්මලා තාත්තලා ඉතුරු කළාද කියන කිසිම මායිමක් නෑ. මොකද හේතුව පයින්වත් ඇවිද්දවන් නැතුව හදපු දරුවෝ, ඉන්ටර්නැෂනල් ස්කූල් වල හදපු දරුවෝ, ඒගොල්ලෝ දන්නේ නෑ ඒක වටිනාකම. ඒක නිසා ඒක වටිනාකම දන්නේ නෑ. ඒක තමයි ස්වභාවය. ඉතින් ඒ නිසා ඒ වටිනාකම් ඒවා අපි තේරුම් ගන්න ලොකු ධර්ම ඥානයක් තියෙනවා, ධර්ම ගුණයක් තියෙන්න ඕන. තමන්ගේ ජීවිතේ ධර්මයේ වටිනාකම, මෞපියන්ගේ වටිනාකම, හොඳ දේවල් වල වටිනාකම, පිනේ දහමේ වටිනාකම අපිට තේරෙන්න. ඒකට ආත්ම සංවේදී ගුණයක් තියෙන්න ඕන. පළවෙනි කාරණේ තමයි තමන්ගෙන් අනුන්ට උදව්වක් නැති වුණාට කමන්නේ වරදක් නොවන ජීවිතයක් හදාගන්න. පළවෙනි එක. දෙවෙනි කාරණේ තමයි වරදක් නැති ජීවිතයේ තුලින් අන් අයට උදව් උපකාර කරන්න. ඒ නිසා අපිට මේ ආයතනයට එන කෙනෙක් උදව් නොකළයි කියන්නේ ඒක වරදක් නෙමෙයි. වරදක් නැති ජීවිතයට ඔබපත් වෙනවා නම් ඒක තමයි ලොකුම උදව්. ඊළඟට තමයි උපකාරක ධර්ම කොයි බහරි කොතරක හරි සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්න ඕන. භෞතික දේ පවතින්නේ භෞතික ස්වરૂපයක් මතයි, අධ්‍යාත්මික ලෝකෝත්තර දේ පවතින්නේ ලෝකෝත්තර ස්වરૂපයක් මතයි. ඒ දෙක එකට ගලපන්න බෑ. මම කියන්නේ පිනෙන් නිවන් දකින්න පුළුවන් කියලා. පිනෙන් නිවන් දකින්න බෑ. නිවන් දකින්න අවශ්‍ය කරන්නේ මේ සම්මර්ෂණ ඥානයමයි, විදර්ශනාවෙන් තමයි නිවන් දකින්න පුළුවන්. ඒ නිසා තමයි අඟුලිමාලත් නිවන් දැක්කේ. හැබැයි බුදුවරු රහතන් වහන්සේලා තමන් අනුභව කරන බත් පාත්‍රෙන් භාගයක් වුණත් කුසගින්නෙන් ආවොත් කෙනෙක් දෙනවා. කුසගින්නෙන් ඉන්න බැලිගික්කයක් දුටුවාම සීවිලි මහරහතන් වහන්සේට හැකියාව තියෙනවා ගිරියේ තියෙන දේ වමාරලා දෙන්න. අන්න එවැනි තත්වයක් ඇති වෙන. හැබැයි ඒව කාලෝචිත අවශ්‍යතාවයන් මුල් කරගෙන විද්‍යාත්මකව මොනවා මොනවා හරි නෙමෙයි. අපිටත් බැරිද එකක් ඉවර වෙනකොට එකක්, එකක් ඉවර වෙනකොට එකක් මොනවා හරි දේවල් පට්ටල් කරගෙන දෙයෝ හරි මොනවා හරි එහෙම දේවල් කරන එකේ තේරුම නැහැ. මහා කොන්ක්‍රීට් ගොඩවල් වලින් පිරෙන එකේ තේරුම නැහැ. පන්සල් මේ අධ්‍යාත්මය තමයි දියුණු වෙන්න ඕන, ඥානය තමයි දියුණු කරගන්න ඕන කියන එක හොඳින් මතක තියාගන්න ඕන. හැබැයි ජීවිතේ හොඳ මතකයන් තියෙන එක ගොඩාක් හොඳ දෙයක්. නරක මතකයන් යටපත් කරන්න හොඳ මතකයන් බලවත් වෙනවා. ඒ හොඳ මතකයන් තුළ අපිට හැකියාව තියෙනවා සහනශීලී කරගන්න, ඒ වගේම ජීවිතේ දකින්න. අප්‍රමාදීව ඔබේ නිදහස, ඔබ නිදහස් වෙන දවසයයි උදා කරගන්න. ඊට පස්සේ ඔබ හැම දවසකම නිදහස් මිනිස්සෙක්. මම ශ්‍රී ලාංකිකයෙක් නොවන නිසා මගේ නිදහස හැමදාම තියෙනවා. අධ්‍යාත්මය තුළින් මා ශ්‍රී ලාංකිකයෙක් නොවේ, මා විශ්වවාසිකයෙක්. මගේ කොඩිය තමයි ඔය අහසෙ පේන්නේ උඩ බැලුවා. ඒක තමයි මගේ කොඩිය. හැමදාම ලෙල්ල දෙනවා. අනන්තයි. ඔහෝ අප්‍රමේයයි කියන්නේ ඒකයි. එදමයි මගේ නිදහස. මේ උත්තරීතර නිදහස උමත් ලබන්න භාග්‍යවන්ත වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.